2000 16 වසරේ 5 මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. මනුෂ්‍යයෙක් හැටියට ඉපදීම දුර්ලභයි. මේ මහා පෘථුවිය මොනතරම් අවුරුදු කෝටි ගාණක් පැවතුණා, ඒ බුදුවරුන්ගේ දහම ඇසෙන කාලේ බොහොම වසර දහස් ගාණකට සීමා වෙන්නේ. ඒ දුර්ලභයි. සද්ධර්මය අවබෝධ කරගත් කල්යාණ මිත්‍රත්වයක් මුණ ගැහිම අතිශයින්ම ලෝකේ මිනිසුන්ට දුර්ලභයි. ඒ දුර්ලභ කරුණු ලබාගත් උදවි අතිශයින්ම මානසික සන්තෝෂයෙන් සතුටෙන් ජීවත් වෙනවා. අනිත් උදවියට මේ සැනසීම හොයාගන්න බැරුව සැනසීම යදමින් සැනසීම බලාපොරොත්තු වෙමින් සමහර විටක මේ භවයේදී සැනසීම නොමැතිව ඒක ලබන ආත්මේ දෙවියන්ගෙන් ශාස්ත්‍රවරයාගෙන් ආයාචනා කරමින් පසු වෙන ලෝකයක් තිබෙන්නේ. එවන් වූ ලෝකයක ඔබ මොනතරම් වාසනාවන්තදයි ඔබේ සිතෙන්ම අසා බලන්න. ඔබ මොනතරම් පින්වන්තද කියලා බලන්න. ඔබේ ප්‍රශ්නවලට ඔබ ළඟ පිළිතුරු, ඔබේ අනවබෝධයට ඔබ ළඟ අවබෝධය, ඇති කරගන්නට පුළුවන් ධර්මයක් අපිට තිබීම මොනතරම් භාග්‍යවන්ත කටයුත්තක්ද. ධර්මය කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ගියොත්, පොතෙන් ඉගෙන ගන්න ගියොත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. පොත කියා දෙන පාඩම ඒක තමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ ධර්මයේ ජීවිතයෙන් ඉගෙන ගන්න. දැන් මේ දේශනා කරන ධර්මය ඔබ ජීවිතයෙන් ඉගෙන ගන්න. ත්‍රිපිටක ධර්මයේ තියෙන ධර්මයත් ඔබගේ ජීවිතයේ හරහා දකින්න පුරුදු වෙන්න ඕන. ඒක දේශනාවෙන් පොතෙන් ඉගෙන ගන්නවා නෙමෙයි, ඔබ තුලින් ඒ දේශනාව සහ ධර්මය ප්‍රයෝජනයට ගැනීම. මොනවද අපි ඉගෙන ගන්නෙ? මොනවද අපි අවබෝධ කරගන්නේ? ඔබ තුල පවතින මේ මොහොතේ පවතින දැනීම් තමයි ඔබ ඉගෙන ගත යුත්තේ. ඔබේ මනසේ පැවැත්ම, මේ මොහොතේ පැවැත්ම. මේ මොහොතේ කුමන වේදනාවක, කුමන තත්ත්වයක ඔබේ මනස පවතීද? හිමින් සැරේ අඳුන ගන්නවා. ඒ හිමින් සැරේ අපි අඳුන ගන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය. අපේ ගැටලුව අපි හඳුන ගන්නවා අපි දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්නවා. මෙන්න මේ වගේ තත්ත්වයක් මගේ මනසේ, මේ වගේ දුකක්, මේ වගේ ගැටලුවක්, ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අහගෙන ඉන්න එපා, මේ මොහොතේම ඒක හඳුන ගන්න. ගෙදර ගිහිල්ලා කරන්න නෙමෙයි, මේ මොහොතේම මේ භාවනාවේ දෙන්න. දැන් පැහැදිලිනේ. මේ මොහොතේම තේරුම් ගන්න. ඊළඟට මේ ගැටලුවට හේතුව මොකක්ද? මේ මානසික තත්ත්වයට, මේ මානසික ස්වභාවයට හේතුව මොකක්ද? ගින්දරට අත තිබ්බොත් පිච්චෙනවා තේරෙනවා. අයිස් කැටයක් උඩින් අත තිබ්බොත් සීතලට දැනෙනවා. ගොරෝසු යමක් තුල අත තිබ්බහම ගොරහැඩි බව, ගොරෝසු බව තේරෙනවා. සිලිඳු දෙයක් මත අත තිබ්බහම සිලිඳු බව තේරෙනවා. ඒ වගේම මගේ මනසට මෙවැනි ස්වභාවයක් දැනෙන්න මේ මනස එවැනි ස්වභාවයක් මත පිහිටවලා ඇති. මනසට රස්නේ දැනෙනවා නම් රස්නේ දැනෙන්න ගින්දරක් උඩ මනස පිහිටවලා ඇති. කොහොමද මේක සැකසුනේ කියන එකයි ඒකෙන් අපි තේරුම් කරගන්නේ. මෙන්න මේ හේතුවෙන් මේ தත්ත්වය මට දැනෙනවා. ගිනි අඟුරක් උඩ අත තැබූ නිසා අතට රස්නේ දැනෙනවා. හිත ගින්දර මත පිහිටවපු නිසා ගින්නක් දැනෙනවා. ඒ ආකාරයෙන් තමන්ගේ සිතේ ඇතිවන දුකට හේතුව සොයා ගන්නවා. ඊළඟට එයා තේරුම් කර ගන්නවා මේ නිදහස් වෙන්න මොකද්ද කටයුතු ක්‍රියාමාර්ගය, එහෙම නැත්නම් නිරෝධය මොකක්ද කියන එක හඳුනගන්නවා. ඊළඟට පේනවා මේ ගිනි අඟුරු මතින් මං අත ගත්තාම මට නිදහසක් ලැබෙනවා, සහනයක් ලැබෙනවා කියලා එයා දැනගත්ත ශරීරෙම එයා අත පැත්තකට ගන්නවා. ගත් සැනින්ම යම් සහනයක් තමට දැනෙනවා. ඒ නෝනෙන් දුටුවාට පසුව ඒක ප්‍රායෝගිකකරණය කරනවා. නිරෝධගාමී පටිපදාව අනුගමනය කරනවා. නිරෝධේ දකිනවා, ක්‍රියාවෙහි යෙදෙනවා, ප්‍රතිඵල ලබනවා. දැන් මේක හතර සැරේකට කරන ක්‍රියාවලියක් නෙමෙයි. එක කාරණයකදී එක ප්‍රශ්නයකින් ගැලවීම සඳහා එකවර ක්‍රියාත්මක වෙන කරුණු හතරක්. හතර සැරේකට නෙමෙයි කරන්නේ, එක සැරේට එකට. සමහර විටක ඉස්සෙල්ලා නිරෝධය දැකලා ඊට පස්සේ හේතුව දැකලා දුක අඳුන ගන්නව වෙන්නත් පුළුවන්. තව කෙනෙක් දුක අඳුනගෙන නිරෝධය අඳුනගෙන සමුදය අඳුනගෙන නිරෝධය අඳුන ගන්නවත් පුළුවන්. පැහැදිලිනේ? ඒ කියන්නේ සමහර අය පින්නතුනි මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. ඒ අය ඒ සුවයටපත් උනාට පස්සේ තමයි මේ වගේ සුවයක් ලෝකේ තියෙනවයි, මේ වගේ දහමක් තියෙනවයි කියලා අවබෝධ කරගන්නේ. දුකක් හඳුනගෙන ගියා නෙමෙයි, නිවන කියලා එකක් පෙන්නුවා. පෙන්නපු නිසා ඒක තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ ඒ පැත්තට වඩා මේ පැත්ත කොච්චර හොඳයිද කියලා අඳුන ගන්න පිරිසකුත් ඉන්නවා. ඒ නිසායි සමහර වෙලාවල්වලට නිරෝධය මුලින් හඳුනගෙන සමුදය දුක පිළිබඳව අවබෝධය ඇති වෙන්නත් පුළුවන්. හැම විටම දුක හඳුනාගෙන සමුදය නිරෝධ වෙනවයි කියලා කියන්නත් බෑ. එකවර ඒ වගේම පෙරපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපේ මානසික නිරෝධය නිවන කියන එක එතන සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. මමත්වය කියලා කියන්නේ කෙනෙක් ළඟ තියෙන හරියට අර බෙර ඇසක් වගේ. බෙර ඇහක් තියෙන්නේ. ඒ බෙර ඇහ වාගේ තමයි ඒ බෙර ඇහට තට්ටු කරනකොට පද මතුවෙනවා. තාල බෙර පද මතුවෙනවා. ඒ වගේම මේ මමත්වයේ කියන එකේ හැපෙන හැම වචනයක්ම පින්නතුනේ හරියට අර බෙරේ හැපෙන ඇඟිලි තුඩු වාගේ. ඔබට අවබෝධයක් ඇතිනේ නේද? රබානක බෙරේක හැපෙනවා. මේ ඇඟිලි පහින්ම අතින්ම අල්ලෙන් හැම තැනින්ම ඔවුන් බෙර රබන් වාදනය කරනවා. ඒ වාදනය කරන හැම මොහොතකම මතුවෙනවා. මොකද්ද මතුවෙන්නේ? පද තාල මතුවෙනවා. අපි මේ මමත්වයේ නැමැති බෙර ඇහි මේ හැම වචනයක්ම හැම රූපයක්ම හැම ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන වදිනකොට තාල මතුවෙනවා. මොකද්ද මේ තාලය? සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, මිශ්‍ර වේදනාවන් වශයෙන් ඔය ආකාරයෙන් වසිය ගණන් වලට ප්‍රභේදනය වෙනවා. අනේක ආකාර තාලමතු වෙනවා. වේදනාත්මක තාලමතු වෙනවා මේ ඉන්ද්‍රයන් වලින් වදින ඒ අරමුණු නිසා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඇඟිලි තුඩුව නිසා. හැම මොහොතකම මේ බෙර ඇත් තබාගෙන තමයි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. හැම දෙයකටම Taman දීලා තියෙන්නේ පදයක්. හැම දෙයකටම හදලා තියෙන්නේ තාලයක්. හැම දෙයකටම හදලා තියෙන්නේ ස්වභාවයක්. එසේ නොවෙනවා නම් බොහොම හොඳයි. අපේ බොහොම ජනප්‍රිය සාමීන් වහන්සේ කෙනෙක් වෙන ආචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ පොත් එහෙම පරිවර්තනය කරන ලංකාවට ආවහම බොහොම උදව් කරන මහත්තේ ඕස්ට්‍රේලියාවට ගියා. ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් ඇහුවා, හාමුදුරනේ මාව මතකද කියලා. ඒ කියන්නේ ලංකාවට ආවහම උදව් කරන්නේ පොත්පත් සිංහලට පරිවර්තනය කරන්න බොහොම කටයුතුත් කරන එක මහත්මේ. උන්වහන්සේගෙන් අහනවා මාව මතකද කියලා. උන්වහන්සේ දුන්න උත්තරේ හරි වැදගත්. උන්වහන්සේ අහනවලු මේ මහත්මගෙන්, ඇයි මම ඔයාව මතක තියාගන්නේ කියලා. ඇයි මම ඔයාව මතක තියාගන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එයාට කියන්න වෙනවා මම හාමුදුරුවන්ගේ පොත් පරිවර්තනය කරන නිසා, ලංකාවට ආවහම උදව් කරන නිසා ඔබ වහන්සේට මාව මතක තියාගන්න තිබ්බනේ කියලා. ඒක ලොකු අර්ථයක් තියෙනවා. ඇයි මම ඔයාව මතක තියාගන්නේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේකයි, අපි හැම කෙනෙක් කෙරෙහිම යම් කිසි දෘශ්‍ය මායාවක් හදා ගන්නවා. එහෙම නැත්නම් අර බෙර පදයක් හදලා. හැම කෙනෙකුටම පදයක් තියෙනවා. දැන් හොඳ හෝ නරක, දැන් අපි සමහරලාට කියනවා පද හදනවා කියලා. පද හදනවා කියලා කියන්නේ මොකක් හරි සමහරලාට නරක මේ වචන ටිකක් හදන එක වෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙක් කෙරෙහිම හොඳ හෝ නරක පදයක් නෙමේද අපි ළඟ තියෙන්නේ. මෙයා මේ විදියයි, මෙයා මේ විදියයි, මෙයා මේ විදියයි කියලා පද ටිකක් හදාගෙන ඒ පද නාද වෙනවා හැමතිස්සෙම මේ මනසේ. ඒ රූප, ඒ ශබ්ද, ඒ ගන්ධ, ඒ රස, ඒ ස්පර්ශ දැනෙන මොහොතක හැම මොහොතකම ඒ පද නාද වෙන්න පටන් ගන්නවා. ඒයින් හැම මොහොතකම තමා තුළ වේදනා උපදිනවා. වේදනාවෙන් තොර ජීවිතයක් නැහැ. පුතඥන බව කියන්නේ අර හැම ඉවත් කරපු හරකෙකු හා සමානයි. හැම පැත්තකින්ම වේදනාව විඳිනවා. ඉතින් මේ වේදනාව විඳලා ඉවර කරන්න බෑ වෙනතුනි. ඒ නිසා මේ වේදනාවෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒ වේදනාවෙන් නිදහස් වෙන්න නම් සුඛ වේදනාවෙන් සුඛයක් නැත. දුක් වේදනාවෙන්ද සැනසීමක් නිවනක් නැත. උපේක්ෂා වේදනාව පුරුදු කිරීමෙන්ද සුඛයක් සැනසීමක් නැත. මේ වේදනාත්‍රය අනිත්‍ය කොට, නොයදගත් කොට, නොඇලිය යුතු ධර්මයක් කොට සලකනවා. පැහැදිලිනේ. ඔබේ මනස සැනසීම කිලෝ එකක් ලබනවා නම් දුක කිලෝ එකක් ලබන සූදානම් වෙන්න ඕන. ආමිස සැනසීම කිලෝ එකක් ලබනවා නම් ආමිස දුක කිලෝ එකක් බලාපොරොත්තු වෙන්න. ඒක ඔබේ මනසට පණිවිඩයක් හැටියට ලබා දෙන්නේ. එතකොට මනස ක්‍රියා කරයි. අවබෝධයෙන් දෙන්නේ. නිරාමිස තත්වයක වේදනා නැණේ පිනතුන්නේ දන්නව. නිරාමිස. නිරාමිස කියන්නේ මොකක්ද? රූපයක් නෙමේ, ශබ්දයක් නිසා ගන්ධයක් නෙමේ, රසයක් නෙමේ, ස්පර්ශයක් නිසා නෙමේ, ඉන්ද්‍රිය ගෝචර වූ දෙයක් නිසා නෙමේ, වේදනාවක් නොවේ. යම් කිසි දෙයක් හේතු කරන කොටගෙන හට නොගත්තා වූ සැනසීමට කියනවා නිරාමිස. යමක් හේතුයෙන් හටගත්තා වූ දෙයට කියනවා ආමිස. ආමිස දාන කියලා කියන්නේ නේද? ආහාර පාන වස්තු ආදී දෙන්නේ දේවල් තියෙන ආමිස දාන. ආමිස දානයේ ප්‍රතිවිපාක ආමිසයමයි. තේරුණා නේද? නිරාමිසය පිණිස කටයුතු කරන්න නම් තමන්ට තියෙන්නේ මේ ආමිසෙහි පූර්ණත්වයක් නැහැ. ආමිසෙහි පූර්ණත්වයක් නැහැ. මුළු ආමිසයම ලබලා මුළු ලෝකාධිපත්‍ය රාජ්‍යයම ලබලා වුවත් ඒ මනස තුල තියෙන ඒ වේදනාව කියන එක ඉක්මවන්න බැරි නම් ඒ මිනිස්සයා විශාල දුකක තමයි ජීවත් වෙන්නේ. අසහනයක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට හැකියාව තිබෙනවා නම් මේ වේදනාත්‍රයේ තොර වෙන්න, මේ වේදනාව වැදගත් නොවන දෙයක් හැටියට සලකන්න, මම මගේ ආත්මයකට නොගන්නවට කල්පනා කරන්න පුරුදු වෙනවා නම් එයාගේ හිත ස්වභාවිකවම නිරාමිස සෝයේ පුරුදු වෙන්න පටන් ගන්නවා. අචංචා සාමින් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ ජීවත් වෙන හැම දවසක්ම ජීවත් වෙන්නේ මං ජීවත් වෙන අවසාන දවස අදයි කියලා හිතලලු. ඒක බොහෝම හොඳ දෙයක්. හොඳ දෙයක් කියන්නේ ඒක මේකින් අදහස් වෙන්නේ මොකද්ද? උන්වහන්සේ ඒ තරම් අතහැරීමකින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද? ඒකනේ ඒ තරම් අතහැරීමකින් ජීවත් වෙලා අද කළ යුතු කාර්යයන් ටික අද දවසේ සම්පූර්ණ කළා ජීවත් වෙනවා. ඊටත් එහාට ළඟට මේක ඇවිල්ලා තවත් බැලුවොත් ඔබට පුළුවන් නම් මේ මොහොතේම මැරිච්ච කෙනෙක් හැටියට ජීවත් වෙන්න. මේ මොහොතේම මැරිච්ච කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් මැරිච්ච කෙනෙක් සෑහෙන දේවල් අතහැරලා නේද? සෑහෙන දේවල් අතහැරලා අපි මනෝමය ස්වභාවයෙන් දැක්ත්තේ නැති වුණොත් කායික ස්වභාවයෙන් බැලුවොත් එහෙම හැමදේම යා නම් අතහැරලා ඉන්නේ. එකෙන් අදහස් වෙන්නේ වේදනාවට යා පාත්‍ර වෙන්නේ නැහැ කියන එක. වේදනාවකට පාත්‍ර වෙන්නේ නැහැ කියන එක. දැන් පිරිසක් වෙන වෙන වැඩසටහන් වලට යනවලු ආනන්ද හාමුදුරු අපිට කරන්න දෙයක් කියන්නේ කියලා. ඒක තේරුම් ගත්තේ නැතිකම කරන්න දෙයක් ඔබට තියෙනවා. මේ හැම වචනයකම ඇයි විමසන්න ඔබට නැද්ද? එතකොට ඒක කරන දෙයක් නෙමෙයිද? ඒක කරන දෙයක්. විදර්ශනා භාවනා මාගේ භාවනාව මේ වෙනම ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් නෙමෙයි, හැම වචනයක් සමගම කෙරෙන භාවනාවක්. මුළු දේශනාව පුරාම සිදුවෙන භාවනාව. වැරදි මතයක් මේ ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් තියෙන්න ඕනේ කියන එක. එහෙමනොත් ඉතින් ඔබට සැනසීම තියෙන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නකම් විතරයි. හැබැයි ඔබ පුහුණු වුණොත් සතර ඉරියව්වේම සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව ඔබ ජීවත් වෙන්නේ හැම මොහොතකම සතර ඉරියව්වේ නම් ඔබේ දර්ශනය ඔබේ ඥානය ඒ භාවනාව තුළ පිහිටාමි. ඔබට ඕන ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවට පමණක් සැනසෙල්ලේ ඉන්නද? එහෙම නැත්නම් ඇවිදින විටත් වාඩි වෙලා ඉන්න විටත් සිටගෙන ඉන්න විටත් සැතපීලා ඉන්න විටත් මේ හැම වෙලාවකම පවතින සැනසීමක්. අන්න ඒ නිසා සතර සතිපට්ඨානය කියලා කියන්නේ ඒකයි. මේ හතර ඉරියව්වම සිහිය පිහිටන. මේ හතර ඉරියව්වේ බෙන්ද සිහිය පිහිටවන්න බෑ සමත භාවනාවක්. ඒ ඇත්තන්ගේ සමාධිය වැඩෙන්නේ වාඩි වෙලා ඒකාග්‍රතා භාවනාවේ දෙනකොට පමණයි. ඊට පස්සේ ඔවුන් සමාධිය ආරක්ෂා කර ගැනීම උදෙසා සිහියෙන් වෙන අරමුණු ගන්නේ නැතුව කටයුතු කිරීමක් කරනවා. ඒත් ධානයේට යන්න බෑ. ධානයෙන් පහළට ඇවිල්ලා ඉන්නේ ධානයේට සමවදින්න පුළුවන්කම තියෙන්නේ වාඩි වෙලා සිටියේදී පමණයි. ධාන සෝය තියෙනවා ඒවිදිද්දි, හැබැයි ධානයේට සමවදින්නේ නැහැ. ධානයේට සමවදින්න පුළුවන් වාඩි වෙලා ඉඳි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වෝ මේ දර්ශන වේදය හැම ඉරියව්වකටම අදාළයි. දැන් සතර සතිපට්ඨානේ ඉරියව් හතරක් පෙන්වලා දුන්නා. මේ ඉරියව් හතරට හැරෙන්න ඉරියව්වක් අපි පාවිච්චි කරන්නේ නැති නිසා ඊට වැඩි ඉරියව්වක් පැහැදිලි කළේ නැහැ. ඒකට හේතුව එක්ක වාඩි වෙලා ඉන්නවා, නැත්තම් ඇවිදගෙන යනවා, නැත්තම් හිටගෙන ඉන්නවා, නැත්තම් සැතපෙලා ඉන්නවා. ඊට වඩා ඉරියව්වක් තියෙනවද අපේ ජීවිතේ? නෑ. ඒකෙන් අදහස් වෙන්නේ ඕනෑම ජීවිතේ ඕනෑම වෙලාවක ධර්මය ප්‍රකට කරන්න පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ හතර ඉරියව්වෙම පවතින සිහිය, ඒ හතර ඉරියව්වෙම පවතින දර්ශනය, සැනසීමක් ධර්මය තුළින් ලැබෙනවා. නොඇලීමේ, නොගැටීමේ අසිරිය, පුජ්‍යලත්වය හෙවත් මම කියන පුජ්‍යලයා සත පහකට වැඩ නෑ කියන තැන අවබෝධ කර ගැනීම. දැන් මම කියන කෙනාට මොනතරම් මගයක් දීලා තියෙනවද හැම කෙනාම? නේද? ශාල අගයක් දීලා තියෙනවා අධ්‍යාත්මය තුළින්. ඒ අගය නිසා තමන් විඳින වේදනාව, ඒ අගය නිසා තමන් විඳින පීඩාව හරි යගයක් දුන්න කියමුකෝ කමක් නැහැ. ඇත්තටම යථාර්ථවාදී මමෙක්කෝ ඒ මමට අගයක් තිබෙනවාද කියන ප්‍රශ්නයයි අපිට ඉතුරු වෙන්නේ. මගේ කියලා මමේ කියලා හිතන්න ඕන සැබවින්ම මගේ වන සැබවින්ම මම වන කාරණා පමණයි. මම ඔබට කියන්නේ ඔබට අයිති දේවල් පමණක් ඔබ ළඟ තබාගෙන අන් සියල්ල ඔබ අත්හරින්න. ඔබට අයිති මේ ස්වභාව ධර්මයට අයිති නැතිව සොබ අනුන් කියලා කියන්නේ මිනිසුන් නෙමේ, බාහිර තියෙන ස්වභාව ධර්මයට. මේ ස්වභාව ධර්මයට අයිතිව පවතින හැම දෙයක්ම ස්වභාව ධර්මයට ලබා දීලා ඔබට අයිති දෙයක් එක දෙයක් පමණක් මතකයට අරගෙන ප්‍රකාශ කරන්න හැකියි. අවසානයේ අපේ ශරීරෙවත් අපිට ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නෑ. නිය පොත්ත, කෙස් ගහ, එහෙමනම් මම කියලා හිතාගත්තේ, මම කියලා අපි අගයක් ලබා දුන්නේ මගේ නොවන දේවල් ටිකට, මම නොවන දේවල් ටිකට. මේක අවබෝධ කරගත්තොත් පින්නතුනි සැහැල්ලුවෙන් ඔබ කරන හැම කාර්යයක්ම කරන්න පුළුවන්. සමහර අය හිතන්න පුළුවන් මෙහෙම තේරුම් ගත්තොත් අපි උද්‍යෝගෙමත් වෙන එකක් නෑ, අපේ ව්‍යාපාරය අපි කරන එකක් නෑ, අපේ රස්සාව අපි කරන එකක් නෑ කියලා. එහෙම නෙමෙයි. අවබෝධයෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. මමත්වේ නිසා ඇති කරගන්න ප්‍රශ්න අවම කරගැනීමේ හැකියාව තියෙනවා. නේද? ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගෙන ඒකට පිළියම් කර කර ඉන්න එක නම් ජීවිතය කියලා කියන්නේ. ඒක එච්චර වටිනා කියන දෙයක් නෙමෙයි. එකෙනෙක් ඉන්නෝ ගැටලු ගොඩාක් හදාගෙන විසඳ විසඳ ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා ගැටලු හදාගන්න නැතුව පාඩුවේ නිසංසලී සංසුන්ව පාඩුවේ ඉන්නවා. දැන් වඩා කාර්යබහුල කෙනා හැටියට පේන්නේ අර ගැටලු ගොඩක් හදාගෙන විසඳ විසඳ ඉන්න එක්කෙනා. එයා හරි කාර්යබහුලයි. අර නිකන් ඉන්න කෙනාව පේන්නේ කාර්ය බහුල නැ නිකන් ඉන්නවා කියලා. හැබැයි අඥානකමට ලොකු කාර්ය බහුලත්වයක් හදාගන්න කෙනෙකුට වැඩිය ඌම ඥානවන්විතව සංසුමව පරම ධනෙ භුක්ති විඳින්මින් ඉන්න කෙනාව ශ්‍රේෂ්ඨයි. දැන් අපි පරම ධනෙ එකතු කරන්නත් ඕනනේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඒකට. මොකද සන්තුට්ටි පරම ධන. ආයේ එළියට ගියපු ගමන් අපි මොන ධනයද එකතු කරන්නේ? රුපියල් ධනය. රස්සාවට ගිහිල්ලා නේද? රස්සාවට ගිහිල්ලා රුපියල් ධනෙනේ හොයන්නේ. වෙළඳාමක් කළා රුපියල් ධනෙ සාරන. ව්‍යාපාර කළා රුපියල් ධනෙ සාරන. මෙතෙන්දී අපි හොයනවා සන්තුට්ටි පරම ධන. නිවන කරා ඇදින්නට ඉලක්කය සොයනවා. නිවන කරා ඇදෙන්නට ඉලක්කය සොයනවා. මේ අප පින්නතුනේ සංචාරකයෝ පිරිස. සංසාරේ ගත්තහමත් සංචාරකයෝ. සංසාරේ කියන්නේ සංචාරය කියන එකම තමයි නේද? සංසාරේ සංචාරයක් නෙමෙයිද? සංචාරයක් නේ. සංචාරයක්. අපි මේ සංචාරයේ ගමන් කරනවා නිවන සොයා. නිවන කියන එක කොහොමවත් හොයන්න බැ. මෙතන තමා තුළ නිවන තියෙනවා නම් එච්චරයි. නිවන කිව්වද නැගෙනහිර දිශාවේ තියෙනවා කියලා? නෑ. බටහිර දිශාවේ? නෑ. උතුරේ දකුණේ? නෑ. උඩු දිශාවේ? නෑ. යට දිශාවේ? නෑ. දස දිශාවේ? මනෙ. කොයිද තියෙන්නේ? තමන් නිවෙන්නේ කොතනද? එතන තමයි නිවන තියෙන්නේ. දැන් නිවන හොයලා හොයන්න පුළුවන්ද? නිවල හොයලා හොයන්න බෑ. එහෙම හොයාගන්න බෑ. දැන් මේ ලොකු අර්ථයක් තියෙන වචනයක්ද නෙමෙයිද ඒක? විමසුමට භාජනය කළ යුතු වචනයක්ද නැද්ද ඒක? තාම විමසුම් බුද්ධියෙන් බැලිය යුතු වචනයක්. මොකද්ද? නිවන සොයලා සොයන්න බෑ. දැන් ඔබේ අධ්‍යාත්මයේ ස්වභාවය මොකක්ද? හැම මොහොතකම සොයන ගතිය. හැම මොහොතකම සොයන ගතිය. ඒ හිතට කියලා දෙන්න හොයලා හොයන්ට බෑ. ඊට පස්සේ කියයි එහෙනම් ඉතින් හොයලා හොයන්නත් බැරි නම් අපිට ඉතින් නිකන් ඉන්න තමයි තියෙන්නේ. මං අහන්නේ ඔබ නිකන් ඉන්නේ නිකම්මද? ඇත්තට මෙහෙම ඉන්න පුළුවන්ද ඔබට? බෑ. ඔබේ සිතේ ගතියක් තියෙනවා හැම මොහොතේකම සොයන ගතියක්. දැන් නිවන සොයලා සොයන්න බෑ කිව්වහම ආයෙන නිවන හොයන එක අත්හරිනවා කියලා අයින් කරන්න එපා. ඔබ ළඟ හැම මොහොතකම පවතින්නේ සොයන ගතියක්. ද නැද්ද? යමක් සොයන ගතියක් තියෙනවා. මොනවද හොයන්නේ? ඇත්තෙන්ම කෑම කෙනෙක්ගේ ආගම් ભેදයක් නැතුව, ಜಾති ભેදයක් නැතුව හැම කෙනෙක්ගේම හිත හොයන්නේ මොකක්ද? සැප හොයන්නේ. හිත හොයන්නේ සැප. ආගම් ભેද, ಜಾති ભેද මුකුත් නැතුව සැප හොයන්නේ. ඒකට හරිම වහල්. දැන් සමහර ආගම්වල තියෙනවා ඒ දෙයියෝ වෙනුවෙන් මලාම ස්වර්ගයේ ගියාම නොමිලි බුරියානි කන්න පුළුවන් කියලා. ඒ මිනිහා ඒ ආගම වෙනුවෙන් මැරෙනවා බුරියානි කන්න. ඒකයි තියෙන ස්වභාවය. ඒ තරමටම නොමිලි රොටි කන්න පුළුවන් දිවි ලෝකෙ ගියාම. එතකොට මිනිස්යාගේ තියෙන බුද්ධිය බාල භව සහ ඒ තියෙන ආහාරයට හා තියෙන ආසත්ත භාවයට ඒකෙන් මිනිස්යාව බන්ධනය කරගන්න විදිය. ඕකම නෙවෙයිද දේශපාලන මහත්තුරුත් කරන්නේ? අපිට ඡන්දෙ දුන්නොත් අපි හාල් කිලෝ එක රුපියල් 5කින් අඩුවා. අපිට ඡන්දෙ දුන්නොත් අපි රුපියල් 10කින් පෙට්‍රෝල් මිල අඩු කරනවා. කියපු ගමන් අරක කන්න ඒකට ආසත්ත භාවයේ ඡන්දය දෙනවද නැද්ද? දෙනවා. එතකොට අර දෙව ආගමක ස්වභාවයත් එහෙමයි. ඒගොල්ලන්ගේ ආගමෙන් කිව්වහම නොමිලි බුරියානි කන්න පුළුවන් කියලා බුරියානි කන්න ඒ ආගම අදහන. දැන් මේ විදර්ශනාව කරන්නේ මේ හැම බුරියානි කන්න හැම නෙමෙයි. පැහැදිලිනේ? මේක එහෙම වගේ සරල පුජ්‍යල කැමැත්ත පදනම් කරගෙන ආසත්ත භාවය පදනම් කරගෙන ඔබෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න දෙයක් නැහැ. ඔබට ඔබ සේවය කර ගැනීමක් පමණයි. ඔබ කිසිදු ආගමකට හෝ කිසිම දර්ශනයකට හෝ බන්ධනය කිරීම මාගේ යුතුයකම හෝ අදහස නොවේ. සියලු බන්ධනවලින් නිදහස් කිරීමයි මාගේ යුතුයකම හා මගේ සංකා අදහස බවට පත් වෙන තුරට ලෞතර බුදු කෙනෙක්ගේ අදහස ඒක. දැන් ඔබ දෘෂ්ටි ජාලයක බැඳී ඉන්නවා. ඒ දෘෂ්ටි ජාලයේ පොඩ්ඩක් සංක්ෂිප්ත වශයෙන් කියමුද බලන්න. මොනවද තියෙන්නේ? ආගමික දෘෂ්ටි. මොනවා හරි ආගම් විවිධ ආගම් වල අය ඇතිනේ මෙතන. ජාතික දෘෂ්ටි, දේශපාලන දෘෂ්ටි, කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු. කැපුවත් රතු කියන එක නම් හරි, මොකද කැපුවම කොහමද රතුනේ. අර කොළ නිල් කියන එක නම් හොයාගන්න අමාරුයි. ඒක තමයි ස්වභාවය. එතකොට මේව කවුද දැම්මේ? දේශපාලකයෝ විසින්. ආගම් ටික දැම්මේ කවුද? ආගමක පූජකයෝ විසින්. නොයෙකුත් සම්මතයන් ටිකක් ලබා දීලා ඊළඟට ඒ සම්මතයන් තුළ යම් කිසි මනුස්සයෙක් වෙන ඊළඟට ඒ මනුස්සයට හොඳ නරක තේරුම් කරගන්න පුළුවන් කම නැහැ. සත්‍ය අසත්‍ය තේරුම් කරගන්න පුළුවන් කම නැහැ. ඊට පස්සේ ආයෙත් කැපුවත් ඒ පාට තමයි, කැපුවත් ඒ ආගම තමයි, කැපුවත් මැරුණත් එහෙම තමයි. මේකට තමයි පින්නතුනි පදපරම භාවය කියලා කියන්නේ. යම ආසත්තව ගැනීම. දාර්ශනිකයෙක් නිර්මාණය වෙන්නේ නැහැ, විද්‍යාඥයෙක් නිර්මාණය වෙන්නේ නැහැ එතන පින්නතුනි. තේරුණා නේද? දැන් ගොඩාක් දෙනෙකුට මේ බෞද්ධ පින්නතුන්ට විශේෂයෙන් මේ අඩු දෙයක් තියෙනවා. ඒ තමයි සම්මර්ෂණ ඥානය. විදර්ශනා නුවණ හරිම අඩුයි. ඒත්තන්ට පුරුදු වෙලා තියෙන්නේ කවිය කිව්වහම කවිය කියන්න. ඈ ගාතාව කිව්වහම ගාතාව කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. අර කවුද, අර මොකද්ද, ගම්පලයද රයිගමයද කවුද ගියාලු සිල් ගන්න. හාමුදුරු කියන දේ කියාගන්න ඉන්න තමයි තියෙන්නේ කියලා නෝන කිව්වා. කවුද ගමරාල නේද? ගමරාල සිල් ගත්තා වගේ කියන්නේ. හැංගි හැංගි බයෙන් බයෙන් ගියා. හාමුදුරු හොරෙක් වගේ දැක්ක පොල් කඩන්න ඇවිල්ලා ඔය හිටු කිව්වා. ඔය හිටු කිව්වාම හාමුදුරු කියන එකම කියාගෙන ඉන්න නේ කිව්වේ. මේ ගමරාල හාමුදුරුවන්ට ඔය හිටු කියලා කිව්වා. ඒ වගේ මේක දිගට තියෙන කතා. ඒ වගේ අපි මේ විමසුන් නුවණින් විදර්ශනා නුවණින් ගැඹුරින් යමක් බලන්න දන්නේ නැති අය මොකද කියන්නේ? අනේ හාමුදුරුවෝ කියන එක අපිට තේරෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් දෙන්නෙත් නැහැ. අපි යනෝ කරන්න දෙයක් දෙන තරකට. අතෙන්ද ගියාම දෙනවනේ නාහේ මෙතන තියාගන්න හිත කියලා දෙනවා. එහෙම නැත්නම් ඔන්න නිස්සද්දව ඉන්න කියලා දෙනවා. එහෙම නැත්නම් සිතුවිලි මගෑර මගෑර ඉන්න කියලා දෙනවා. එහෙම නැත්නම් සිතුවිලි ඉවත් කර කර ඉන්න කියලා දෙනවා. එක අතකින් අත්දැකීමක් ලබන්න එහෙම දේවල් කරලා යම් මනස පිළිබඳව ස්වરૂපයක් අඳුනාගෙන එන එකත් හොඳයි. මොකද අපිත් එහෙම temperaදු වෙලා ආපු පිරිස. මෙතන බොහෝ පිරිසකුත් සමහර අය ඉන්නේ එහෙම අය. ඒක හොඳයි. හැබැයි ඊට වැඩි දෙයක් තියෙනවා පින්නතුනේ, අවබෝධයටපත් වෙන්න ඕන. අවබෝධයටපත් වෙනකොට එහෙම මේ සිතුවිලි බලෙන් ඉවත් කරන්න ඕනේ. බලෙන් ඉවත් කරන්න ඕනේ. ඉබේම අත්හැරෙනවා. මට මතකයි මම දවසක් වොෂින් මැෂින් එකක් ගන්න ගිහිල්ලා එක තැනක තිබුණා ඒ වොෂින් මැෂින් එක බලනකොට, "හා මේක හොඳයි, අපිට මේක දෙන්න" කියලා. දැන් අපි හැඩේ හා තියෙන ස්වરૂපයේ දිහා බලන අපි කියමු මේ වර්ගයේ දිහා බලන මේක හොඳ ඇති, මේක අපි ගමු කියලා. හැබැයි ඒක එක්කෙනෙක් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා හාමුදුරුවන් වහන්සේ මේ ඔය වසින් මැතින් එකේ මදි නෑ කිව්වා. ඕක නිකන් සාම්පල් එකක් ඔතන තියලා තියෙන ඔක ඩමියක්. ඕක පාවිච්චි කරන්න බෑ කිව්වා. දැන් අපි මේක දැන් ගෙනියන්නම කියලා හිතාගෙන හිටපේක. දැන් මොකද වෙන්නේ? අවබෝධය නිසා, මදේ නැති නිසා, ඇත්තද මදේ නැත්තම් වැඩ නැහැ. හෙදි සෝදන්න බෑ. අවබෝධය නිසාම එහෙමද කියලා හිමේන් සැරි ඉබේම අවබෝධය නිසා අතහැරෙනවා. මෙන්න මේකට තමයි පින්නතුනේ අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. බලෙන් කිසිම දෙයක් ඉවත් කරන්න එපා. ඒ බලෙන් ඉවත් කරන කිසි දෙයක් ඉවත් වීමක් බවට පත් වෙන්නේ නැහැ. දැන් මොකක් හරි හේතුවකින් වෙන බලපෑමක් නිසා අර අවබෝධය ඇති වෙන්නේ නැති නිසා වෙන මොකක් හරි නිසා ඒ අවබෝධය ලබා දෙන්නේ නැතු ඒ මිනිස්සේ කියන ඕක දෙන්න බෑ හැමදෙරු. දුවනන් එහෙම අපි ඒ කඩේට ආයි යන්නේත් නැහැ. ඇයි හේතුව? ඒ මිනිස්සේක දෙන්න බෑ කිව්වනේ අපිට. හේතුව හැබැයි අපි මදි නැති නිසා. නමුත් අර හේතුව අපිට කියලා දුන්නේ නැත්තම් අපි හිතන්නේ එයා අපිට එක තරහින් දෙන්න බෑ කිව්වා කියලා. නමුත් අර අවබෝධය ලබා දුන්නට පස්සේ මොකද වෙන්නේ? අමනාපයකුත් නැහැ, සාධාරණ හේතුකුත් තියෙනවා ගන්නත් නැහැ. ජීවිතය කියන්නේ ඒ වගේ අවබෝධයෙන් කලකිරීම, අවබෝධයෙන් අත්හැරීම මිස බලෙන් කිසිවක් අත්හරින්න එපා. බලෙන් කවදාවත් ඒක අමතක කරන්න බෑ. තේරුණානේ? දැන් හොල්මනකට හරි මගදී බය වුණොත් එහෙම සැකසහිත දෙයකට ගෙදර ගියත් ඒක නිතර නිතරම මතකට එනවනම් එහෙම මොකද කරන්න තියෙන්නේ? ටෝච් එකත් ආයි අර අර තින්නම යන්න ඕන. ගිහිල්ලා බලන්න ඕන. ඔන්න බැලුවාම එක්ක හරකෙක් ඉන්නවා. නැත්තම් එල්ලපු රෙදි කෑල්ලක් වැනිනවා. ඔන්න තවන්න දක හා මේකටනේ මම මේ බය වුනේ. ආයි ටෝච් එක නිවලත් බලනවා. ගිහිල්ලා බැලුවාම ඇත්තටම අර ඉස්සෙල්ල දැක්කා වගේ තමයි. දැන් ගහලා බලනවා. දැන් පේනවා. දැන් ඔබ සැනසෙල්ලෙන් ගිහිල්ලා නිදා ගන්නවද නැද්ද? හරි. ඔය අවබෝධය ඇති වෙන්නේ නැතුව ඒ සාන්දිටක භාව ඇති වෙන්නේ නැතුව ඔබට පුළුවන්ද සැනසෙල්ල නිදා ගන්න? බෑ. අර බය වීම දෙකටම තියෙන. ඉතින් බෝසතාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම භාවනා කරද්දි මහා හඬින් වැටෙන ශබ්ද එනවා. ශබ්ද අහවහම මම බය වෙනවා. බය වුණාම ඒ හිත හදාගන්න බැරි නිසා මම යනවා පන්දමක් අරගෙන හොයාගෙන. ගියාම ඔන්න මොනරේ කත්තක වහලා අත්තක් කඩක් වැටිලා. නැත්තම් වෙනස් සිව්පාවෙක් සතෙක් තව දඩේමක් හොයන්න සතෙක් පස්සේ දුවගෙන ගිහු සද්දයක්. ආදී වශයෙන් කියලා හොයාගන්න. හොයාගත්තාම මගේ හිත හරි කියනවා. ආන්න ඒ වගේ පින්නතුනේ මේ සිත පිළිබඳව අවබෝධය ඇති වුණාම ඒ හිතට ඇලෙන එක අඩු වෙනවා. පාරේ තියෙන මිරිඟුවෙන් ජලය අපි බලාපොරොත්තු නොවෙන්නේ ඒ මිරිඟුව බව දන්නා නිසා. ඔබේ හිතත් මිරිඟුවක් බව දැනගත්තොත් ඔබේ හිත පස්සේ ඔබ දුවන එක නතර කරනවා. එකකින් අදහස් වෙන්නේ ඔබේ කන බොන විදිය, පවතින විදිය වෙනස් කරගන්නවයි කියන එක නෙමෙයි. ඒ කිසිම දෙයක යථාර්ථයක් නැති බවත්, ඒ කිසිම දෙයක සත්‍යයක් නැති බවත්, ඒ හුදු සම්මුතියක් බවත්, ඒ පරමාර්ථ සත්‍යයක් නොවන බවත් තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒකේ පුදුමයක් නැහැ. තේරණානේ? දැන් ඔය අපි මැජික් සම්දර්ශන පෙන්නනවනේ. මිනිස්සෙක් හිටවනවා, හිටවල මැදින් ලෑල්ලක් දාලා ඉවරලා මිනිස්සයා දෙකට කපනවා. කපලා කඳ කෑල්ල වෙනම ගෙනියනවා, ඔළුව කෑල්ල වෙනම ගෙනියනවා. අවසාන දෙකම අමුණලා පෙන්නනවා. හැබැයි ඉතින් ඔක මතු පිටින් බැලුවාම බය හිතෙනවා. පුදුම හිතෙනවා. කොහොමද කරන්නේ කියලා හිතෙනවා. ඉතින් ඇත්තෙම බලාගෙන යනකොට පස්සේ තමයි තේරෙන්නේ අර කකුල ගෑල්ලේ ඉන්නේ වෙන මිනිහෙක්. ඔව්, ඔළුව ගෑල්ලේ වැඩ කරන්නේ තව මිනිස්සෙක් දෙපැත්තේ. ඒක ගානට හරියස්සලයි ඒ විදියට සකසලයි තියෙන්නේ කියලා. ඒක තමයි පොදුනේ. ආන්න ඒක දැනගත්තට පස්සේ ආනේ මේක හරි සරල දෙයක් නේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් අතින් චලනය කරන දේවල් තියෙනවද නේද? දැන් මේ උඩ තියලා මෙහෙම මෙහෙම ලස්සනට අතින් චලනය කරනවා. ඉතින් මාත් ඕන අය වගේ දෙයක් කරලා පෙන්නනවා නැත්තම්. එහේ යටින් කාන්දම් කැල්ලක් තියාගෙන එහෙම මේ කරන ගමන් මේ උඩින් මෙහෙම මේ අත කරනවා. ඒ කාඩවත් තේන්නේ යටින් කාන්දම් කැල්ලක් එයා එහෙම ගෙනියනවා කියලා. අර මේක සම්බන්ධ වෙලා කාන්දමට ප්‍රයත්න දෙනවා. එහෙනම් හිතෙනවා මේ හස්තයෙන් කරන මැජික් එකක්. මේ ලොකු එයාගේ මානසික බලයක් වගේ කියන එකක් තියෙනවා. ඒ තමයි ස්වභාවය. අස්බෙන්දුම් කියලා කියන්නේ ඒක හැරවට්ටීම. ඒ වගේ දෙයක් වෙන්න උතුරින් අපි මේක බලන්න ඕන යථාර්ථවාදීව. තමාදෙස බලන්න ඕන. මේකේ අපහසු තත්ත්වය තියෙන පින්නතුනේ මුළු ලෝකෙම බලන්න පුළුවන්. තමන්ගේ හැ තමන්ට පේන්නේ නෑනේ. ඔන්න ඔතනනේ ගැටලුව තියෙන්නේ. නේද? දැන් හිතන්න අමාරු දේවල් හිතන්න පුළුවන් අයට විතරයි මේ ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. හිතන්න අමාරු දේවල් අපේ පුරුදු වෙලා ඉන්නේ මොකක්ද හිතන්නේ නැතුව ඉන්න. නොතේරෙන දේවල් කොයි විදිහටද පුරුදු වෙලා ඉන්නේ? ඔව්, තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්න. දැන් විශ්වයේ කෙලවර හොයන්න එපා කියලා තියෙනවලු බුදුහාමුදුරුවෝ. විශ්වයේ කෙලවර හොයන්න නැතුව කොහොමද මේ විශ්වයේ කෙලවරක් නැහැ කියලා තේරුම් ගන්න? ඊළඟට මේ අපි පරීක්ෂා කළොත් ධර්මයේ ධර්මයේ ගැන සැක හිතනවා කියලා හිතනවලු. එහෙම එකක් නෑ. ධර්මයේ ගැන පරීක්ෂා කරන්න ධර්ම ගෞරවයෙන් සම්පූර්ණ අයිතිය ලබා දීලා තියෙනවා. පක්ෂපාතීව බලන්න, අපක්ෂපාතීව බලන්න, විරුද්ධව බලන්න. තමන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. විමසුන් බුද්ධියෙන් බලන්න, තමා ගැන බලන්න. මේ කතා කරන්නේ ඔබේ ඇස ගැන. ඒ කියන්නේ ලෝකෙම පේනවා හැට, ඇහැගෙන පේන්නේ නෑ හැට කියන එක තේරෙනවනේ නේද? ඒ වගේ ඔබේ මමත්වයට ගොඩාක් දේවල් විඳින්න පුළුවන්, හසු කරගන්න පුළුවන්. හැබැයි ඔබට හසු නොවන්නේ මමත්වය. ඇසට ගොඩාක් දේවල් පේනවා, ඇසට හසු නොවන්නේ ඇස. මමත්වයට ගොඩාක් දේවල් විඳින්න පුළුවන්, මගේ කියන දේවල් ගැන කතා කරන්න පුළුවන්. අපිට කතා කරන්න බැරි මම ගැන. ඔබ මමයි කියලා කියන කෙනා පිළිබඳව කතා කරන්න. එක වචන 10. ඔබ කතා කරන්න මමයි කියන කෙනා ගැන. මම මම මම කියලා මම කතා කරන්න හැමදාම කතා කරන ආවේගයක් තිනවනේ. ඒ කෙනා ගැන කතා කරන්න වචන 10. එවිට ඔබට තේරේ. ඒක ඔබම තේරුම් ගත යුතුයි. අපිට නම් තේරුනේ මෙහි කෙනෙක්, සත්වයෙක්, පුජ්‍යලේ, දෙයක්, යමක්, කිසිවක්ම නැත. මේක මායාවක්, ඇති කරගත් සංකල්පයක්. දේව සංකල්ප, ආගමික සංකල්ප. එතකොට මේ මමත්වයේ ගැන තියෙන්නේ මොකද්ද? සංකල්ප. සම්මුති ලෝකය, සමස්ත ලෝකයම සංකල්පයක් වෙනතුනේ. අයන්න සංකල්පයක්. ඒ අකුර සංකල්පයක්. සියලු අක්ෂර සංකල්ප. සියලු ඊළඟට අක්ෂර වලින් ගොඩ නැගෙන වචන සංකල්ප. වචන වලින් ගොඩ නැගෙන පද සංකල්ප. පද වලින් ගොඩ නැගෙන සූත්‍ර ගාථා සංකල්ප. සංකල්පය සංකල්පයක් විදියට, සම්මුති සත්‍යයක් විදියට ඉගෙන ගන්න, ඒක පරමාර්ථ සත්‍යයක් කරගන්න එපා. සම්මුති ඒ සත්‍යයක් තියෙනවා. ඒක ලෝක සම්මුති කාරණය. පරමාර්ථ සත්‍යයක් තියෙනවා. ඒක පරමාර්ථ ධර්මෙහි පවතින තත්වයක්. බුදුරජාණන් වහන්සේ අලුත් දෙයක් නෙමෙයි ඔබට පෙන්වන්නේ, ඔබ ළඟ තිබෙන ස්වභාවිකත්වය. ඔබට මේ මතු කරගන්න කියලා කියන්නේ ඔබ ළඟ තියෙන ස්වභාවිකත්වය, ස්වභාවික ඔබ. මුද්‍රජානන් වහන්සේ කවදාවත් දෘෂ්ටි ප්‍රභේදණයකට මිනිස්සු ලක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇත නැත කියන දෘෂ්ටි ප්‍රභේදණයට ලක් කරන්නේ නැහැ. ඊළඟට ඔය කියන එක එක ආගමික ශාස්ත්‍රවලගේ වාද තිබුණනේ, ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකත් නෙමෙයි මේකත් නෙමෙයි කියලා. එහෙම කතාවකුත් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම ගිය හිටියොත් හැමදාම ඉතින් ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකත් නෙමෙයි ඕකත් නෙමෙයි කිය ඉඳ වෙනවනේ. එහෙම කතාවක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ දෘෂ්ටියින්ගේ නිදහස් වීම. අතහැරෙනවා නම් අතහැරෙන්නට ඉඩ හරින්න. මේ අතහැරෙන්න ධර්මයෙන් කියන ඒ දහම් වචනේ තුල තමාගේ මනස අතහැරෙන්න හදද්දිත් ඔබ ඒක අල්ලගන්න යන එකනේ වැරද්ද. ස්වභාවයෙන් අතහැරෙන ධර්මතා අතහැරෙන්නට ඉඩ හරින්න. මමත්වයෙන් ඒ වෙනස් කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මම නොවී සිටින්නට පුරුදු වෙනවා නම් ඔබ ළඟ ඔබට ආйти නැති සියල්ල මත හැරිලා ඔබට ආйти දේ පමණක් ඒ සැනසිලිදායක සුවය ඔබ ළඟ නැතර වේවි. මේ ලෝව පින්නතුනේ 100ට 100ක් නිවැරදි දෘෂ්ටියක් හදන්න බෑ. සෑම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටිය. 100ට 100ක් නිවැරදි සංකල්පයක් හදන්න බෑ. සෑම සංකල්පයක්ම මිත්‍යා සංකල්පයක්. සම්මා දිට්ඨිය කියලා එකක් දෘෂ්ටියක් හැදෙන්නේ නෑ පින්නතුනේ. සම්මා සංකප්පය කියලා සංකල්පයක් හැදෙන්නේ නැහැ. ගලාගෙන බහින ගඟට ගඟ කියලා නමක් දුන්නා. අහසේ පාවී යන වලාකුලකට වලාකුල කියලා හා පාවී යනවයි කියන වචනේ ලබා දුන්නා. දැල්වෙන ගින්දරට ගින්දර යන නම ලබා දුන්නා. වැටෙන ඒ වැහි බිඳුවලට වැහි බිඳුයයි වැටෙන වායයි ක්‍රියාවක් නමක් ලබා දුන්නා. එහෙත් ඒ කිසිවක් සංකල්පයකින් දෘෂ්ටියකින් සිදුවන්නා වූ දේවල් නොවේ. ඒ ස්වභාවික දේවල්. ඒ ස්වභාවික දේවල් අපි දෘෂ්ටියකින් බලන තැනයි ගැටලු හටගන්නේ. ස්වභාවික දේ ස්වභාවික ලෙසම තත්ත ලක්ෂණ ස්වභාවික විදියට ස්වභාවික දේ විදි ඒ ලක්ෂණේ දිහා බලනවා නම් ඒ ගැටලු එකක්වත් නැහැ. මමෙක් හැටියට හෝ මම නොවී හෝ මම වෙනාන් කෙනෙක් හැටියට හෝ නෙමෙයි. නිදහස් දර්ශනේ, නිදහස් දැක්ම, ස්වභාවික දැක්මෙන් දකින්න බලන්න. ඒ කියන්නේ ඇස පාවිච්චි නොකොට බලන්න, කන පාවිච්චි නොකොට අසන්න, නැහැය පාවිච්චි නොකොට ආග්‍රහණය කරන්න, දිව පාවිච්චි නොකොට රස බලන්න, ශරීරයේ පාවිච්චි නොකොට මේ සියල්ල දැනගන්න. මමෙක් හැටියට ඝනත්වයක් සාදා නොගෙන වාසය කරන්න. මේ ලෝකේ ඉන්න පිස්සු දෙන්නේ එක්කෙනෙක් තමයි අවබෝධයෙන් පිස්සු. අනිත් එක්කෙනා ඉන්නවා අනවබෝධය නිසා පිස්සු. හැබැයි දෙන්නම පොඩ්ඩක් එක වගේ. දෙන්නම පොඩ්ඩක් එක වගේ. හැබැයි කොටස් දෙකක ඉන්න එක්කෙනෙක් අවබෝධයෙන් පිස්සු. අවබෝධයෙන් පිස්සු කියන්නේ පිස්සන් හා සමානයි මේ ලෝකයේ තියෙන කිසි දෙයක් ගණන් නොගන්නා වූ ස්වභාවය. අනවබෝධයෙන් පිස්සු වැටිච්ච මනුස්සයත් ඒ මනුස්සයාගේ විඥාන ධාතුවේ යම් හිරවීමක් නිසා කියන දේවල් ඇහෙන්නේ නැති, ඒවට ප්‍රතිචාරය දක්වන්නේ නැති, තමන්ගේ වැඩක් කරගෙනම ඉන්න පිස්සුකුත් ලෝකේ තියෙනවා. අනවබෝධයේ පිස්සු මනුස්සයා තමන්ගේ දෘෂ්ටියේ හිරවීම නිසාද, අවබෝධයෙන් පිස්සු මනුස්සයා ඒ වගේ ගතියුත්තක් නැති නිසාද කම්පණය වන්නේ නැත, කලබල වන්නේ නැත. කෙනෙකු අපිට බනිනවා, චෝදනා කරනවා. ඒ බණින අය, ඒ චෝදනා කරන අය අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔවුන් අපේක්ෂා කරන්නේ අපගේ ඉවසීම, මැන බැලීම. ඔවුන් අපේක්ෂා කරන්නේ අපගේ ඉවසීම. ඒක තමයි හරි වැදගත්. එකයි හරි වැදගත්. මට දවසක් මතකයි, මම මේට කලින් කියලා තියෙනවා, ඉස්සරහ තිබුණු මල් කෝච්චියක් බින්ද කියලා අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් මට හොඳටම බැන වැදුනා. සිහියක් කල්පනාවක් ඇතුළු වැඩ කරන දැන් මේක ඊයේ ගෙනල්ලා තිබ්බේ, මේ ඩිංගර මේක බින්ද නේද, ඈ කරනවා නම් හරියට වැඩ කරනවා, නැත්තම් නිකන් ඉන්නවා කියලා බැලුවා. මම බින්නේ නැද්ද? ඒව මොකවත් ඇහුවේ නැහැ. මම ඒ හරි හිටපු නිසා හිතුවා මම බින්ද කියලා. මම අහගෙන ඉඳලා සද්ද නැතුව ගියා. මට ඒක පොඩ්ඩක්වත් දැනුනේ නැහැ. මොකද මම ඒක අදාළත්වයක් දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැති නිසා. මල් පෝච්චිය දැක්කෙත් නැහැ. ඊට පස්සේ දෙවෙනි හාමුදුරුව තව ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වා, හාමුදුරනේ මම මෙතෙන්ට බල්ලට කෑම දාන්න ආවා, බලල මේ මල් පෝච්චිය උඩට පැනලා මේ මල් පෝච්චිය බිඳුණා කියලා. නායක හාමුදුරු කියනවා, දැන් මං ආනන්දට බැන්නනේ, මේක බිඳ කියලා. ඊට පස්සේ ආවහමන් ආනන්ද නෙමෙයිද මල් පෝච්චිය බින්දේ? මං කොන්නේ නායක හාමුදුරු. ඉතින් කියන්නේ බෑ. මං කිව්වා නායක හාමුදුරු මගේ ඇහුවේ නෑනේ. නෑ කාටද බැන්නේ කෙනෙක් කරේ? ඉතින් මට ඒක අදාළත්වයක්වත් නෑ. මම සද්ද නැතුව ගියා. ආ ඒක තමයි. අර අනිත් හාමුදුරුවෝ ගතින්නේ මේක විඳලා තියෙන කූස පැනලා. එවැනි හැම මොහොතකම අපේ මනස දිහා අපි බලන්න ඕන. මනසට ඒක දැනෙන්නේ නැත්තම් ඒක එච්චර ඒකට අදාළත් නැහැ. ඒකත් එක්ක ගැටලුවක් ඇති කරගන්න ඕනේ. ඒක නිසි ආකාරයෙන් නිසි වෙලාවට ඒක නිවැරදි වෙන්න පුළුවන්. සමහර විට තව කෙනෙක් නම් එවැනි දෙයක් වැරදි චෝදනාවක් කියලා කම්පණයටත්පත් වෙලා සමහර වෙලාවට නේද? හාමුදුරුවන් එක්ක බැන වැදීමක් ඇති කරගෙන වෙන්න පුළුවන්. තමන්ට අභූතයෙන් චෝදනා කරනවායි කියලා. ඔබට ජීවත් වෙන හැම මොහොතක්ම ඔබේ විදර්ශනාවට අදාළයි. ඔබ කතා බහ කරන ඔබ පවතින හැම මොහොතකම ඔබට විදර්ශනාවට අදාළයි. හැබැයි පින්නතුනි, අපි උඩින් උඩින් විදර්ශනා කර කරම හැමදාම ඉඳලා හරියන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම අවසාන වශයෙන්ම මමත්වයේ එළවෙන යුද්ධය ඔබ කරගෙන යන්න ඕන. අවසාන දෘෂ්ටියටත් පහර දීලා මේ දෘෂ්ටිය එළවා ගමන්න ඕන. භාවනාවක් දෙන්න මුකුත් කරන්න දෙන්නේ නැහැ කියනවනේ. ඒ නිසා භාවනාවක් දෙන්න කියලා මට ගොඩක් අය යෝජනා කළා. ඒ නිසා මම භාවනාවක් දෙනවා. මොකද්ද භාවනාව? දෘෂ්ටි නොගෙන ඉන්න. තේරුණානේ? ඒක සීලය. මේ ධර්මයේ සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පානෝ. දෘෂ්ටි නොගැනීමේ සීලය වෘත සීලය නෙමෙයිනේ පුරුදු කරන්නේ. දෘෂ්ටි නොගැනීමේ සීලය, දෘෂ්ටි නොගැන සිටින්න, ඒක තමයි භාවනාව. දෘෂ්ටි නොගැන සිටින්නට ඉතින් දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා අඳුනගෙන ඇතිනේනේ. ප්‍රධාන වශයෙන් ගන්නකෝ දේශපාලන දෘෂ්ටි, ලොකුවටම අහුවෙන එකනේ. ඊළඟට ගන්නකෝ ජාතික දෘෂ්ටිය, ඒකත් බොහෝම තදට අහුවෙනවානේ. ඊට පස්සේ ගන්න පුළුවන් ආගමික දෘෂ්ටිය, ඒකත් තදට අහුවෙනවානේ. එතනින් එහාට ගියාම පුංචි පුංචි කාරණා දිහා මේ තියෙන හැම වස්තුවකටම, හැම ගහකට කොලකටම, පුජ්‍යල සිතුවිල්ලකට, වචනයකට, ශබ්දයකට, ස්වරයකට පවා තියෙන්නේ දෘෂ්ටි. අද නොවේද? දෘෂ්ටියක් තියෙනවා. දාලයි තියෙන්නේ. දැන් කටින් සමහර වෙලාවට තව කෙනෙකුට එන්න මේ පොඩි නාදයක් අරන් ඔහොම කිව්වහම මේ පොඩි එක දෘෂ්ටියක් තියෙනවා නේ. නිකන් නයි බිබිනා වගේ කිව්වහම ඒකෙත් තියෙන දෘෂ්ටි. ඒකෙත් තියෙන දෘෂ්ටිය. ඒ නිසා මොකද දෘෂ්ටි නැත්තේ? හැම දෙයකටම දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටි නොගෙන සිටීමේ සීලය පුරුදු කරන්න විනාඩි 10. දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරනකොට එයාට දැකීමේ අවශ්‍යතාවය කියන එක නැතු වෙනවා. මොකද සෑම දැකීමක්ම අදාළ වෙන්නේ දෘෂ්ටිගත භාවයට. ඇසීමේ කියන අවශ්‍යතාවය නැතු වෙනවා. හැම ඇසීමක්ම අදාළ වෙන්නේ දෘෂ්ටිගත භාවයට. ආග්‍රහණය කිරීමේ කියන කැමැත්ත අයින් කර ගන්නවා. සෑම ආග්‍රහණය කිරීමක්ම අදාළ වෙන්නේ දෘෂ්ටියට. රස විඳීමේ කියන අවශ්‍යතාවය නැති වෙනවා. සෑම රස විඳීමේ අවශ්‍යතාවයක් නැති වෙන්නේ දෘෂ්ටිගතව නිසා. ශරීරයට ඇති වෙන දැනීම් පිළිබඳව අවශ්‍යතාවය නැති වෙනවා. සෑම ශරීරයේ දැන්න දැනීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ දෘෂ්ටිගත භාවයකින් යුතුව නිසා. අතීතයේ පිළිබඳව කල්පනා කිරීමේ අවශ්‍යතාවය නැතුව යනවා. අතීතයේ පිළිබඳව කල්පනා කරන්න ආරම්භ ගන්නවා නම් ගන්න වෙන්නේ දෘෂ්ටිගත හේතුවකින් නිසා. අනාගතය පිළිබඳව කල්පනා කිරීම අවශ්‍ය කරන්නේ නැතුව යනවා. එයා අනාගතය පිළිබඳව ගන්නේ දෘෂ්ටිගත භාවයකින් යුතුව නිසා. වර්තමානයේ තියෙන අරමුණු සිතුවිලි මොනවද කියා බලමින් ඒවා වෙනස් කරන්නව හදන්නව තියෙන අවශ්‍යතාවය නැතුව යනවා. එහිම අවශ්‍යතාවයේ තියෙන දෘෂ්ටිගත භාවය සමගයි. සිහිය කොතනකවත් පිහිටවන්නේ නැහැ. දැන් අපි හිතන්නේ නැණ මේ සිහිය පිහිටවන්න ඕන කියලා. සෑම තැනකම සිහිය පිහිටවා පිහිටවා ඉන්නවා. ඒ තමයි දෘෂ්ටිගතව මමත්වයෙන් කරන වැඩ. සිහිය කොහෙවත් පිහිටවන්න උමනාවක් නැහැ. ඒ ස්වභාවික දැක්මක් බවට පරිවර්තනය වුණාට පස්සේ සම්මා සති කියන ගුණය පිහිටවනවා. ඒ කියන්නේ අල්ලාගත් අරමුණක් සංකේතයක් එහි නැහැ. අල්ලාගත් අරමුණක් සංකේතයක් එහි නැහැ. ස්වභාවිකව සිහිය පිහිටනවා. ස්වභාවිකව පේනවා. හරියට මේ වගේ අපි කොහේ රටකට ගිහිල්ලා පළාතකට ගිහිල්ලා සංචාරකයෙක් හැටියට බලනවා. සංචාරකයෙක් හැටියට බලන කෙනා ඒ පේන දේවල් වල අයිතිකාරයෙක් හැටියට බලනවද? නෑ. නමුත් ඒවට අයිතිකාරයෝ ඉන්නෝ. ඒ අයිතිකාරයෝ බලන්නේ මේ සංචාරකයෙක් බලන විදියටද? නෑ. ආන්න එතෙන්ට එන්න ඕන. ඔබ අයිතිකාරයෙක් ලෙස බලන දේවල් දිහා ධර්මයට පැත්තලා දෘෂ්ටිගත භාවයෙන් තොරව බලනකොට ඔබට පෙනේ සංචාරකයෙක් ලෙස. හැබැයි මේ සංචාරකයා ආචාරශීලී සංචාරකයෙක්. කියන්නේ ඒවා ඒ ගිය පසුබිම ඒවා මේ මේ හැඩි කළා කැත කළා පිරිසුදු කළා ඉන්නේ නෑ වෙනතුනේ. එහෙම කරන්නේ නෑ. අපි වුණත් කොහේ හරි ගමනක් ගියොත් මේ හොටෙල් එකේ හිටියත් ඒ ඇඳ ඇතිරිල්ල හරි ඒක නමල පිළිවෙලට තියලා ඉන්නේ. මට මතකයි අපි තායිලන්තේ ගියපු වෙලාවේ අපේකේ මේ සර්විස් කරන්න දෙයක් තිබුණ නැහැ කියලා සර්විස් චාර්ජ් අයින් කරලා තිබ්බා. අපි හාමුදුරන් වහන්සේලා දෙන මකෙඩු කාමරය සර්විස් චාර්ජින් අයින් කරලා තිබ්බා. ඒක මුකුත්ම සර්විස් කරන්න දුන්නේ නැහැ. මොකද අපි අර යන සිවුරක් ඒකට උඩින් දාගෙන අපි පාඩුවේ සැදපිලා නැගිටිනවා. ආයි කොට්ටයක් මෙට්ටයක්වත් මේ මොනවත්වත් මේ ටැලෙන්නේ පොඩි වෙන්නේවත් නැහැ. අපි කිව්වා අපි ඒ වගේ නමක් තියලා යන්න ඕන. එතකොට ශ්‍රී ලාංකිකයෝ කියලා ඒ ගරුත්වයක් අට ගන්නවා කියලා. අන්න සංචාරකයා ආචාරශීලී සංචාරකයා වගේම මේ ලෝකෙ දිහා බලන අයිතිකාරයෙක් හැටියට නෙමෙයි බලන්නේ සංචාරකයෙක් හැටියට. ඔබත් බලන්න පුරුදු වෙන්න ඔබේ නිවස දිහා, ඔබේ ගේදර වටපිටාව දිහා, හැම දෙයක්ම දිහා ඔබ දිහා ඔබ බලන සංචාරකයෙක් විදියට. සංචාරකයෙක් බලන්නේ ලස්සන දසුන විතරයි නෙනේ. ලස්සන දසුන විතරයි, ස්වභාවිකත්වයේ විතරයි බලන්නේ. අයිතිකාරයෙක් හැටියට නම් නෙමෙයි. ඔබ බලන හඳ දිහා ඔබ බලන විදිය බලන්න මොන වගේද කියලා මට කියන්න. හඳ දිහා බලන විදිය රාත්‍රියේ හඳ පායලා තියෙනකොට හඳ දිහා බලන විදිය මට කියන්නේ. ඒ අත්දැකීමේ ආශාදේ ඔබට ඇතිනේ. හිතනවාද පැල්කොටයක් අත්තනා ගන්න ඕන කියලා. ආනේ විදියට බලන්න මම හිතන්නේ ඒ උදාහරණය ටිකක් හොඳයි. ආනේ විදියට බලන්න ඔබේ නිවස දිහා, ඔබේ දරුවෝ දිහා, ඔබ ඥාන වාහන දිහා, ඔබේ හිතවතුන් දිහා, සඳ දිහා බලනවා වගේ බලන්න. කියන්න එපා මට හඳ වගේ පේනවා කියලා. එතකොට මොනවා හරි හිතන්න පුළුවන්. නමුත් හඳ දිහා බලනවා වගේ බලන්න. අතහැරීමෙන් බලන්න. හිත දිහා බලන්න හඳ දිහා බලනවා වගේ. මේක මයි මයින් කියාගෙන මගේ හදවත හිත කියාගෙන තදින් බැලුවාම මොකද වෙන්නේ? ඒක මගේ තීරණ, මගේ ආකල්ප, මගේ දෘෂ්ටිය, මම හිතන විදිය මීට වඩා වෙන විදියක් වෙන්න බෑ කියලා හරි දරදඬු වෙනවනේ. නෑ, මේක මගේ විදියක් නෙමෙයි, වෙන විදියකුත් නෙමෙයි, හොඳ විදියක්. එච්චරයි. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා ක්‍රියාව නෑ, හොඳ විදියක්. ජීවිතේ හරි සැහැල්ලු කරගත්තා. දැන් මම එහෙමයි සැහැල්ලු කරගත්තේ. ඔය ලැබීම හා නොලැබීම පිළිබඳව විශාල ගැස්ටණයක් හැම කෙනෙකුම හිතේ තියෙනවා. මම ඒ කාලෙම ධර්මයේ පිළිබඳව තේරුම් ගත්තේ නැති කාලෙම මම ඒ හදාගන්න ක්‍රියා කළේ කොහොමද? ලැබෙන දේවල් ලැබේවා, නොලැබෙන දේවල් නොලැබේවාම කියලා අදිෂ්ඨාන කළා. ඒතකොට හැමදාම ලැබෙන ටික ලැබෙනවා, නොලැබෙන ටික නොලැබෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නොලැබුණත් සැනසෙල්ලෙන් ඉන්න, නොලැබුණත් සැනසෙල්ලෙන් ඉන්න. මොකද ලැබෙන ටික ලැබේවා කියලා අදිෂ්ඨාන කරා, නොලැබෙන ඒවා ඒකාන්තයෙන් ලැබේවා කියලා හිතුවේ නෑ. ඒක නොලැබෙනවා නම් නොලැබේවා මම කියලා අදිෂ්ඨාන කරා. බලන්න ඊට පස්සේ අපිට සහනශීලී තැනකින් අවදි වෙන්න බැරිද? අවදි වෙන්න පුළුවන්. සහනශීලී තැනකින් අවදි වෙන්න පුළුවන්. ඊළඟට යා ළඟ තියෙන පින්නතුනේ හරි අපූර්ව මනසක්. දැන් දැඩි අවශ්‍යතාවයක් තිබුණොත් දිනන්න බැරි තරඟයටත් අත දානවනේ. දැඩි සුස්නාව තිබුණොත් දිනන්න බෑ කියලා තරඟේ පෙනෙද්දිත් එයා මොකද කරන්නේ? ඒකට තරඟෙට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා මොකද වෙන්නේ? ක්‍රීඩාවක් නම් බොක්සින් ක්‍රීඩාවක් වගේ නම් අතපය කඩාගෙන නතර වෙනවා. දේශපාලන ක්‍රීඩාවක් නම් පරාද වෙලා ගෙදර යන්න වෙලා අඬ අඬ ඉන්නවා. මේ පරාද වෙනවා කියලා පෙරෙද්දි අත දාලා. දැඩි තණ්හාවත් එක්ක. දැඩි දෘෂ්ණාව අර වගේ දෙයකින් දැඩි තණ්හාව දෘෂ්ණාව නැති වුණාම මොකද වෙන්නේ? අර නොලැබෙන දෙයට අද දාන ස්වභාවය, පරාජය වෙන අභියෝගයට පැනලා බාර ගන්න ස්වභාවය නැහැ. කරන්නම් වාලි කරන ස්වභාවය නැහැ. තරඟිත කරන ස්වභාවය නැහැ. එයා ලැබෙන ටිකෙන් බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. නොලැබෙන ඒවා කොහොමද නොලැබේවා කියලා හිතන් ඉන්න. එයා ඒ අතර කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ නැති නිසා මානසික ධනයක් රැකගෙන, ආර්ථික ධනයක් රැකගෙන තමන්ගේ ජීවිතේ සම්‍යක් ප්‍රතිපදාවේ සාර්ථකව ගමන් කරනවා යා. ප්‍රඥා ධනයෙන් පිළිතුරේ හසුරවන්න තියෙන ප්‍රඥා ධනය. දැන් පිළිතුරුන්ගේ අතට මම කරවලේ රාත්‍රී යන්න ගමනක් යන ලෑස්ති වෙන වෙලාවක මම දෙනවා ටෝච් එකක් අතට දෙනවා. මේක කරවලේ යන්න බා, මේ ටෝච් එකක් තරම් යන්න කියලා. ඊට පස්සේ වෙනතුනේ මම මේ ටෝච් එක අල්ලන විදියත් පාර දිගේ අල්ලන්නේ කොහොමද කියලා දෙන්න ඕනද? එහෙම කියලා දෙන්න ඕනද? ඒ මට්ටමේ කෙනෙකුට නම් දහම උගන්වන්න බෑ. තේරෙනා නේද? ටෝච් එක අතර දුන්නාම ඒක අල්ලගෙන පාර යන්න පුළුවන් මට්ටමේ නුවණක් තියෙන, ශක්තියක් තියෙන, ධෛර්යයක් තියෙන, එලිදරකමක් තියෙන පුජ්‍යලයක් වෙන්නම ඕන. මෙන්න ටෝච් එක අල්ලන්න හැටි කියලා දෙන්න කිව්වොත් එහේ මාරි වැඩේනේ. ටෝච් එක අල්ලන්නේ නැහැ දිගටම යනකම්. එහෙම බෑ. ඒ නිසා යම් දහමක ආලෝකයක් දුන්නහම මේ ආලෝකය සහ ඒ දහම පරිහරණය කරන විදිය වත් ඔබට හිතාමතා තේරුම් කර ගැනීම හැකියාව ඒකාන්තයෙන්ම ලැබෙතුයි. ඒ නිසා සාසන ධර්මයේ අධිගමයක් ලබන්නට නම් විමසුන්නවන තියෙන්නටම ඕන. ඊට පස්සේ ආදී විදර්ශනා ඥානයත් එක්ක මේ දුක් රැස්ුනේ කොහොමද? මේ දුකට හේතු මොනවාද? මේකේ විසඳුම මොකද්ද? මේ විසඳුමේ මාර්ගය මොකද්ද කියන වේගයෙන් චතුරාර්ය සත්‍ය හැම කාරණයක් ඔස්සේම වැඩ කරන්න ඕන. තේරුණානේ? හැම කාරණයක් නිසාම වැඩ කරන්න ඕන චතුරාර්ය සත්‍ය. පැහැදිලි කරගන්නකම් විවිධ ගැටලු තියෙනවා. ගැටලු එන්නේ නැහැ කියන්නේ ඒ ගැටලු වලට ශක්තිමත් මුහුණ දෙන්න ඕන. කොච්චර ශක්තිමත් නැවක් වුණත් විශාල රළපෙලක් එනකොට ඒ නැව වේගෙන් ඉහළට එසෙවි. එසෙවිලා ආයි බිමට පතිත වුණත් පෙරලෙන්නේ නැති මට්ටමට ඒ නැව ශක්තිමත් නම් ඒක තමයි සාර්ථක නිෂ්පාදනය, සාර්ථක වැඩපිළිවෙල. ඒක ජයග්‍රහණය ලබන්න ඕන. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ තිබුණු ජීවිතයේ තිබුණු ලක්ෂණය තමයි අභියෝග නොලබා හිටපු ජීවිතයක් නෙමෙයි, අභියෝග ලැබුවා. ඒ හැම අභියෝගයක්ම සාර්ථකව මොහොන දීන ජයගත්තා. ඒකයි තියෙන ලක්ෂණය. සාර්ථකව මොහොන දීල ජයගත්තා. තමන් කැමති පරිදි, තමන් රිසි පරිදි, තමන්ට සැනසිලිදායක තැන තව කෙනෙකුට කියන්න බෑ. ඒක තමන්ම තමයි තීරණය කරන්නේ. මේ කෙනාගේ සැනසිලිදායක ස්වභාවය දැන් මේ මේ විදියයි, මේ ස්වභාවයයි, මේ ඉරියව්වයි කියලා තීරණය වෙන්නේ තමා තුළින්. දිගට දහමේ යෙදෙන්න පින්නතුනි, අසීරු කරුණු අවබෝධ කරගන්න නොතේරෙනවයි කියලා අත්හරින්න එපා. නොතේරෙන තැනම තමයි ඔබගේ නිවන තියෙන්නේ. හොඳින් මේ වචනේ ඔළුවට ගන්න. නොතේරෙන තැනම තමයි ඔබගේ නිවන තියෙන්නේ. අහලා තියෙනව නේද? අවේදිතයි කියලා. නිවන අවේදිතයි කියලා අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. එහෙනම් නිවන කොහෙද තියෙන්නේ? නොතේරෙන තැනක. තේරෙනවයි කියලා කියන්නේ මම මොකක්ද? අපිට ඒක විඳින්න පුළුවන් දෙයක්. හා හා, මට තේරෙනවා. ඒක හොඳ කාරණයක්. ඒ කියන්නේ හොඳ විදියට ඒක වින්දනේ වෙලා. හා, මට තේරෙනවා ඒක නරකයි කියලා. නරක විදියටත් වින්දනේ වෙලා. එහෙමනම් අපිට නොතේරෙනවයි කියලා අපි අත්හරින්නේ සමහර වෙලාවලට මම හිතන්නේ නිවන සමීපයට ඇවිල්ලා. නිවන ඊටාම සමීපයට ආවහම කියන්නේ මොකද්ද? අනේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන බණක් ඕන කියලා ඔන්න කොහේ හරි යනවා තේරෙන එකක් අහන්න. ආයිතේ හාමුදුරු දිගට ධර්මයේ කියාගෙන ගිහිල්ලා කියනවා මේ අවසාන තැන නොතේරෙන තැන තමයි කියලා. ඒකනේ මං ඕක අත්හැරලා ආවනේ මේ තේරෙන බණ අහන්න. එනිසා ඔබට නොතේරෙන වෙලාවකම වෙන්න පුළුවන්. සමීපේම ධර්මයේ තියෙන එකක් තමයි කරුණුකාරණා පිළිබඳව නොතේරෙනකම. අනිත් එක තමයි අවේදනාත්මක භාවය නිසා සංවේදීතාවයේ පහළ නොවීම කියන කොටස. එතකොට අර කරුණුකාරණාවල් වල පටලැවිල්ලට ඇතිවන නොතේරුම්කම මේකට අදාළ නැහැ. මේකට තියෙන වේදනාවෙන් තොර භාවය නිසා නොතේරෙන කම නිසා ඇතිවන සහනශීලී භාවය. එවන අපි අපේක්ෂා කරන ඕන රූපය නොවේ නිවන හැටියට. හොඳින් මතක තියාගෙන යන්න. වේදනාව නොවේ නිවන හැටියට අපි අපේක්ෂා කරන ඕන. සංඥාව නොවේ. ඒ සමහර භාවනාවල් වලට යන්නේ සංඥාවක් හොයාගන්නේ තේරෙන භාවනාව කියලා. ඊට පස්සේ සකස් කර කර ඉන්න සංස්කරණයක් නෙමෙයි, දැනුමක් නොවේ අපේ නිර්වාණය බවට පත් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධික ස්වභාවයක් නොවේ අපේ නිවන කියලා අපි සලකන්න ඕන. ඒකාන්ත වශයෙන්ම ඇල්දිය වාගේ රහක් තමයි තියෙන්නේ. නමුත් මේ ලෝකේ අපි වැඩිම බොන්නේ මොනවද? මොන ජලයද බොන්නේ? මොන බීම වර්ගයද බොන්නේ? ඇල්දිය නේ. ඇල්දිය බොන්නේ මොන රහද තියෙන්නේ? මොන රහක්වත් නැහැ. ඒ රහක් නැති නිසා තමයි ඔය බොන්නේ. හැබැයි පෙන් රහ තිබ්බනම් ඔච්චර බොනොද? ඔච්චර බොන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ වැඩියෙන්ම වටින ගුණාත්මක අපරිමිත ජීවිතයට වැදගත්කමක් සපයන දේ තමයි ජලය. ජලයේ තියෙනවනම් පිනුදුනේ ආහාර නැති වුණ දවස් ගානක් ජීවත් වෙන්න පුළුවන්. දවස් ගානක් නෙමෙයි, කොච්චර හරි ජීවත් වෙන්න පුළුවන්. මොකද ඒකේ තියෙන ගුණාත්මක භාවය පැවැත්මට අවශ්‍ය කරන. ඒ වගේ පින්නතුනේ මේ නිර්වාණයේ නැමැති සද්ධර්මයේ නැමැති ඒ දියත් ඒ ධර්ම රසයක් මේ ඇල්දිය වාගේ දෙයක්. එහෙම රසයක් දැනෙන්නේ නැහැ. හැබැයි යාට සතුටක් දැනෙන්නේ අර වෙනදා තිබුණු අප්‍රමාණ වේදනා දැන් නැති වෙලා කියලා. අප්‍රමාණ වේදනා දැන් නැති වෙලා කියලා. දැන් ওই සමහර මිනිස්සු ඉන්නවා දවස පුරාම වැඩ කරනවා, මහන්සියලා වැඩ කරනවා. වැඩ කළ වැඩ කළ වැඩ කළ සමහර වෙලට ඒ දවසේ බුලත් විඩයි සිගරට් වලටයි හැන්දෑවේ ගහන කාලටයි අර කල්ලි ටික ඔක්කොම ඉවරයි. දවසම වැඩ කළා. ඔය සමහර බාස්ලා එහෙම. මං අහන්නේ අර සිගරටුත් බොන්නේ නැතුව බුලත් විඩක් කන්නේ නැතුව හැන්දෑවට ගහන කාලත් නැතුව ගෙදරට වෙලා රෙද්ද පුරවල නිදාගත්ත නම් මොකද වෙන්නේ? අර මිනිස්සෙට හොඳට කාය විවේකී ලැබෙනවා. මානසික සුවතාවය ලැබෙනවා. දීර්ඝායුෂත් ලැබෙනවා. අර ප්‍රශ්නෙකුත් නෑ. නගර මිනිසුන්ට ප්‍රශ්නෙකුත් නෑ. වටපිටාවේ මිනිසුන්ට ප්‍රශ්න නෑ. බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒ නිසා තමන් හම්බ හරි හම්බ කරගන්න දේ නාස්ති වෙනස නැ යොදවන්නේ. ඊට වැඩිය හොඳයි ගෙදරට වෙලා දෙද්ද පොරොවල නිදාගන්න එක. ඒකනේ තියෙන්නේ. දැන් ওই මෙහි ඉඳලා උපාසකම්මල අර මෝඩ අම්මල ටික යනවනේ සෞදි අරාබියේ රටවල. උන්ට ගණන් හදාගන්න බෑ. රුපියල් 40,000 20,000 වැටුප. ගුවන් ටිකට් පතට යන කාලය, දරුවන්ට හිමේ සලකන්න බැරි වෙන කාලය, ආයෙන්න යන කාලය, එහෙදි අපරිමිත ලෙස කැපවීම කළ වැඩ කරන්න සිද්ධ වෙන කාලය, ඈ මේ තියෙන මානසික සුවතාවය හා ඒවට තියෙන වටිනාකරණ කරන කාලය. ඔయిత වඩා හොඳයි පලාමිටි දෙකක් තාගෙන පාරායමේ ඉඳලා දවසට රුපියල් 100ක් හම්බ කරාම ලාභයි කියලා අර මිනිහ අර ගෑනුන්ට ගණන් හදාගන්න බෑ. අර මෝඩ අම්මල ටික හරක් ටික යනවා අර කොහේ හරි මේ දක්කගෙන යනවා මේ කොහේ හරි සේවාවක් කරන්න. මොකද බුද්ධ ආගමෙන් හදලා තියෙන්නේ වහල් මානසිකත්වයනේ. ඈ වේලාසනින් අවදි වෙන්න, අවසානයේ නින්දට යන්න. ඕව නේද උගන්වලා තියෙන්නේ. මං නම් කියන්නේ උඹලට ඇති වෙනකන් නිදාගන්න කියලා. මං එහෙමයි. මල් නිදිමත වෙලාවට මම නිදාගන්න, මම ආයෙ දින වෙලාවට නෑදල. දැන් සමහරట్లాට බණ කියන වෙලාවක හරි මල් නිදිමත වුණොත් එහෙම මොකද කරන්නේ? මං ගිහලා නිදාගෙන ඉන්නවා. සහාර දවසට නේද ඈත්තු භාවනා කර කර ඉන්නවා. මිනිස්සු ස්වභාවික වෙන්නේ බෑ. ඒතකොට ස්වභාවික දේවල් ඇති වෙනකොට එයා තේරුම් කර ගන්නවා. ශාරීරික හරි එතකොට කම්මැලි කමක් හරි දැනෙනකොට පිටුම් කරනවා. පෙන්න නැතුව ඉන්නේ නේ. මහන්සියක් හරි තියෙනකොට ඒක පෙන්නුම් කරනවා. පේන්න තියෙනවා. ඒක පිළිගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ මානසික සුවතාවය කියන එක අපි තේරුම් කරගත්තාම පිළිතුනේ මේ තියෙන සැනසෙල්ලෙන් ජීවිතය අවදි කරගත්තාම ජීවිතේ බැවීම නැතුව, ප්‍රශ්න නැතුව, ගැටලු නැතුව ගොඩාක් සැනසීම භුක්ති විඳලා ජීවත් වෙන්න පුළුවන්. සැනසීම හොයලා හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි, හොයන එක නතර කරපු ගමන් හම්බෙන එක. ඒ එකක්වත් තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැහැ කියන්නේ එතන නිවන තියෙනවා. ඒකත් තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ දහස් වරක් ධර්මය අහන්න. මාස 6ක් පැයාටේ වැඩමුර කළානේ ඔබේ ගේදොර හදාගන්න රස්සාව කරන්න නේ. පැයාටක වැඩක් කළා. පැයාටක් බණ අහන්න මාස 6ක්. අපෝ බෑ. දැන් ඔබ O level කරන්න, A level කරන්න, විශ්වවිද්‍යාල උපාධියක් ගන්න කොච්චර මහන්සි වුණාද? කොච්චර ඉගෙන ගත්තද? පුටුරක් කරාද? ඇයි ඔබට බයට බණ අහන්න බැරි? ඔබ හිතන්නේපා මේක උපාධියකට පහලින් හම්බ වෙයි කියලා. උපාධියකට වඩා ඉහළින් තියෙන දෙයක්. ඉසায়ে තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. කැප වෙන්න ඕන. නිර්මාණශීලී බුද්ධියකට දහාසිනික ඥානයකට හසුවන ගෝචර වන දහමක් පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන දේ තීරණ තේරන දේ විමසන්න බලවා බුද්ධයක් තියෙනවා. කියන දේ තේරෙන තේරෙන දේ විමසන බුද්ධයක් එකට කියන විදර්ශනඥානය කියලා. හැබැයි විදර්ශනඥානය නැතුව මෙහෙම ඉඳගෙන කියනවා. දැන් අපි ඔය ධර්ම කියලා ගොඩක් වෙලාවට ඉගෙන ගන්නෙත් අපේම සම්මත කරගත්ත ටික නැවත ප්‍රකාශ කරනකොට ඒකට ඔළුව වනවා. ඒක තමයි ඒ සම්මුති වචන සම්ප්‍රදායනේ නේද? දැන් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. චතුරාර්ය සත්‍ය එක නේද? ඒකද? නෑ, ඒක ත්‍රිලක්ෂණය නේද? ඒක ත්‍රිලක්ෂණය. එතකොට සද්ද නැතු හිටියයි නෑ, ඒක එන්න බෑ අරගෙන මේක එන්න බෑ ඒක. ඒකට අපිම දන්න දේවල් ටිකට අන්න දැන් කිව්වහම හා ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. කට්ටියම ඔළුව වනනවද නැද්ද? ඔළුව වනනවා. මොකද දැනගෙනද? නෑ, මේ ඉතින් ඉස්සෙල්ල මම අහලා තියෙනවා. මේ ත්‍රිලක්ෂණය කියන්නේ ඒකයි. හාමුදුරුවත් එක හරියටම කිව්වා. දැන් මම හරි දන්නවා. දන්නවා මොකද්ද දන්නේ? ත්‍රිලක්ෂණය දන්නවනේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දන්නවද? දන්නව පෙර අහපු විදියට. ප්‍රත්‍යක්ෂද? නැත. යථාබෝධයෙන් යුක්තද? නැත. කවුරු හරි කියලා දුන්න නිසා, මටත් දැන් ඇහුන නිසා මාත් ඔළුව වෙනවා. ඒ නිසා පෙර කවුරු හරි කියලා දීපු බොරුවක් ඒ විදියටම දැනට අපිට කියන්න පුළුවන් නම් ආන්න නියම බණ. ආන්න කියන නියම ඉගැන්වීම. එහෙමත් නැත්නම් ඒ පුජ්‍යලයා විසින් ආකල්පනය කරන ආකාරයට ඒ පුජ්‍යලයාට යමක් ප්‍රකාශ කිරීම තුළ ඒ පුජ්‍යලයා සන්තෝෂයටපත් වෙනවා. ඒකයි ස්වභාවය. ධර්ම අවබෝධයටපත් වුණාම ඔය එකක්වත් නැහැ. ඒ ඔරුව, ඔරුවක් දාලා යනවා. හරියට ධර්මයටපත් වුණාට පස්සේ පින්නතුනේ ඔය ත්‍රිලක්ෂණයක්වත්, චතුරාර්ය සත්‍යයක්වත්, ආර්ය අෂ්ටාංග මාර්ගයක්වත්, සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මයක්වත්, පංච ඉන්ද්‍රිය, පංච බලය, ඔය මොකක් සත්ව පූජ්‍යංග ඔය මොකක්වත් නැහැ. ඒ ඔරුවනේ, ඔරුව පහු වුණා. ඒ ගොඩ වුණාට පස්සේ ඔරුව පහු වෙලා ඔය ඔක්කොම තියෙන ඔරුවයි. සිරිපාද උදයටම ගියාට පස්සේ පඩි පෙළවල් හරි, සීත ගඟුල හරි, උලංග පොල් හරි, මහගිරි දඹේ හරි මොකක් හරි තියෙනවද? නෑනේ. උඩට ගියාම මොකවත් නෑ. වෙනම වටපිටාව දර්ශනයක් තියෙන්නේ. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ. අර මාර්ගයේ සුද්ධ කරන්න තිබුණු දේවල් ඒකක්වත් නෙවෙයි. දර්ශන අවබෝධයටපත් වුණාට පස්සේ වචන ඒකක්වත් නෑ. චේනේ සනසිරිතායක දර්ශනයක් පමණයි. එහි මොකක්වත් නෑ. එහි තියෙන தත්වය ඊටාම සරල විදියට, පටු විදියට ප්‍රකාශ කළොත් ඔයගලන්ට තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ නැති නිසා මේක පැහැදිලි කරලා දෙනවා. මොකද මිනිස්යා නිරන්තරයෙන්ම පැටලෙන්නේ ඉන්නවා, තියෙනවා, ඇත නැත කියන ස්වභාවයන් දෙක තුල. මේකෙන් මෙයාව ගලවන්න ලේසි නෑ. එක්ක ඇත, එක්ක නැත. මේ අන්ත දෙකෙන් ගලවන මිනිස්යාට පිටවන්න සිත කියලා කිව්වට එතෙන්ට මහා වීරයක්, මහා බලයක්, මහා නුවණක්, මහා කැපවීමක් තියෙන්න ඕන. ජීවිත පරිත්‍යාගයක් තියෙනවා. මනස සම්පූර්ණයෙන්ම අතහැර දමනවා. ඊට පස්සේ පින්නතුනේ මනස අතහැර දැම්මුවට පස්සේ සිතුවිලි පවතිනවා. නමුත් ඒ සිතුවිලි මම මගේ ආත්මය කොටගන්නේ නැහැ. ඇහැට රූප පේනවා, මම මගේ ආත්මය කොටගන්නේ නෑ. කනට ශබ්ද ඇහෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස නීරස දැනෙනවා, අඟකට ස්පර්ශ දැනෙනවා. ඒ කිසිවක් මම මගේ ආත්මය කොට සලකන්නේ නෑ. මොකද හේතුව? ඒ සිත කොහොත් නෑ. ඒ සිත ඉගිලිලා ගියා. ඒ සිත මෙතනින් පලා ගියා, දුර වෙලා ගියා. සම්මුතිය වෙනසක් නෑ. සම්මුතිය හොඳට කියන්න ඕන කෙනාට හොඳට කියලා, නරකට කියන්න ඕන කෙනාට නරක කියලා, සද්දෙට කියන්න ඕන කෙනාට සද්දෙට කියලා, හිමින් කියන්න ඕන කෙනාට හිමින් කියලා, තරහ ගන්න ඕන වෙලාවට තරහ හයර් එකට හරි අරගෙන වැඩ කරන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු පාලනය කරන්න බෑ, තරහ හයර් එකට හරි ගියනවා. පහින් යන්න බැරි ගමනක් අපි මේ කැබ් එකක් ගන්න ගන්නේ. ඒ වගේ තමයි ඒකේ ඒ අදහල වේගය ලබා දෙන්න ඕන. දැන් හරක් එලවන විදිහ එක විදියක්, අලි එලවන විදිහ එක විදියක්, පූසෙක් එලවන්නේ තව විදියකට, බල්ලෙක් එලවන්නේ තව විදියකට, කාක්කෙක් එලවන්නේ තව විදියකට. එක විදියට ඔය ඔක්කොම සත්ත්ව එලවන්න පුළුවන් බෑ. දැන් හරකෙක් ඉන්න වෙලාවක හොයි කොටියා හොයි කිව්වට යන්නේ හයියෙන්, ගැමුරු හඬකින් හයියෙන් කියන්න ඕන. අලියට වුණත් එහෙමයි. කාකෙකුට වුණත් එහෙමයි. ඒ වගේ ඒ වෙලාවට ඒ ස්වභාවයෙන් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම තහංචියක් නෑ. කිසිම තහංචියක් නැහැ. දැන් සමහර අය හිතන් ඉන්නේ මේ භාවනා කරනවායි කියන්නේ ඒගොල්ලන්ට තරහ ගන්න ලයිසන්ස් නැහැ. අපිට තමයි, අපි පුතජන අපිට තියෙනවා ලයිසන්ස්. අනිත් අය තරහ ගන්න ලයිසන්ස්ුත් තියෙනවා, තරහ ගන්න ලයිසන්ස්ුත් තියෙනවා. භාවනා කරන කෙනාට ඕ තරහ ගන්න ලයිසන්ස්ුත් නැහැ, තරහ ගන්න ලයිසන්ස්ුත් නැහැ. ඔය අම්මල බයිට් කරගන්නේ නේ. අම්මා භාවනා කරන්න යනවා නේද? භාවනා කරන්න යන නිසා තමයි උඹේ ඔළුව හදන්න හදන්නේ මම කියලා කියන්නේ. නැත්තම් හදන්න ඕනේ නැහැ කියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ඒ තියෙන වැරද්දට ඉඩ දෙන්න නෙමෙයි අපේ හාමුදුරුවෝ කියලා දෙන්නේ. ඉවසීම කියන්නේ වරද නිවැරදි කිරීමයි කියලා උගන්ලා තිනවා කියලා කියන්නේ. මම යන්නේ අර මෝඩ භාවනා පන්තියකට නෙමෙයි යන්නේ. මම හරි ඍජු ප්‍රතිපදාවක් තියෙන භාවනා ප්‍රතිපන්තියකට යන්නේ. ඒ නිසා ඒක කියලා දෙන්නේ එහෙමයි කියන්නේ. මෛත්‍රිය කියන්නේ අන්න ඒකට. හැදෙන්නේ. එතකොට හරි. දැන් මිත්‍යා දෘෂ්ටියටත් ඉඩ දීමේ කියලා මේ අපේ තියෙන ආගමික බුද්ධ ආගමේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ වෙනකොට. මේ මිත්‍යා දෘෂ්ටියට මිත්‍යා දෘෂ්ටිය අදහම දෙනවා, සම්මා දිට්ඨියට සම්මා දිට්ඨිය අදහම දෙනවා, හරක් නිදහස් කරන අයට හරක් නිදහස් කරලා දෙනවා, හරක් මරණ අයට හරක් මරණ නිදහස දෙනවා. මේකට කියන්නේ වල් බූරු නිදහස. එහෙම දෙයක් තිබෙන්නේ නැහැ. එහෙම දෙයක් තිබෙන්නේ නැහැ. එහෙම නැහැ. අපේ අය ඥානවන්ත වෙන්න ඕන. අපේ බෞද්ධ පින්තු ඥානවන්ත වෙන්න ඕන. එඩිතර වෙන්න ඕන. තමන් පිළිබඳව තමන් උසස් විදියට හිතන්න ඕන. ශ්‍රේෂ්ඨ විදියට හිතන්න ඕන. ප්‍රබුද්ධ විදියට හිතන්න ඕන. තමන්ට ලොකු වැලියු එකක්, අගයක් තමන් ලබා දෙන්න ඕන. ඒ අගයක් තියෙන මිනිස්සු තමයි ජීවිතේට අගයක් එකතු කරගන්නේ. අගයක් තියෙන වැඩ කරන්නේ, නව දෙයක් ලෝකයට කරන්නේ, නව දර්ශනයක් ලෝකයට දකින්න වෙනසනේ. තමන්ගේ මනසට වැඩි අගයක් දෙන්න ඕන. ඒ කියන්නේ මගේ මනස මීට වඩා ඉහළ මට්ටමක පවතින්න ඕන. එහෙම හිතනවා නේද? දැන් අපි හිතුවොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් හිතනවා මගේ තනතුර මීට වඩා ඉහළ තනතුරක් වෙන්න ඕන කියලා. එතකොට එයා මොකද කරන්නේ? තව විභාගයක් දෙකක් කරනවද නැද්ද? තව විභාගයක් දෙකක් එයා කරනවා. තව උත්සාහයක් කරනවා. එතකොට එයා ඉහළ තනතුරකට එනවා. ඒ වගේම තමන්ගේ මනසටත් උසස් අගයක් ලබා දුන්නොත් ඔබේ මනස හිතන්නේ මොකද්ද? මීට වඩා පුතජන භාවයේ ඉක්ම වූ සෝහාන් ඵලයකවත් මගේ හිත පවතින්න ඕනේ. ඊටත් වඩා අගයක් ලබා දෙනවා නම් මීටත් වඩා මේ කෙලෙස් තුනී වෙලා ගිහිල්ලා සකුදාගාමී ඵලයක මගේ හිත පවතින්න ඕනේ. ඊටත් වඩා අගයක් දෙනව නම් තමන්ගේ හිතට අනාගාමී ඵලයක මගේ හිත පවතිනවා. ඊටත් වඩා අගයක් දෙනව නම් එයාගේ හිත යා මහරහත් භාවය තුල පවතින්න ඕනේ කියන භාවයට යනවා. ඒ කියන්නේ පින්නතුනේ අර දැනිලා ඒවා මම මගේ ගන්න ස්වභාවයේනේ පළවෙනි සෝහන් මාර්ග தത്വෙදි තියෙන්නේ. දැනෙනවා නමුත් මම මගේ හැටියට ගන්නෙ නැති නිසා අන්තයකට වැටෙන්නේ විශාල වේදනාවක් හටගන්න. වේදනාවක් හටගන්නවා, තද වේදනාවක් හටගන්නේ නෑ. උදාහරණයක් වශයෙන් අර පුදජන මනසේ ස්වභාවය වතුරු වීදුරුවක් වගේ. ඒකට ලුණු කැටයක් දානවා, දිය කරනවා. තදින් රස දැනේද නැද්ද? තදින් රස දැනෙනවා. නමුත් ඊළඟට අපි වතුරු ජෝග්ගකට දානවා ලොකු ඒ ප්‍රමාණයම ලුණු කැටයක්. දිය කරන එච්චර රස දැනෙන්නේ නෑ. ඊළඟට අපි දානවා බේසමකට ලොකු. අර ජෝග්ගේ තරම්වත් රස දැනෙන්නේ නෑ. දානෝ මහා ගංගකට, කැලණි ගඟට ලුණු කැටය. මහරහතන් වහන්සේලාට කැලණි ගඟට ලුණු කැටයක් දැම්මා වගේ. අනාගාමී අයට ලොකු බේසමකට ලොකු අරදිය නාන තටාකයකට දැම්මා වගේ. ඈ සකුදාගාමී කෙනාට අරදිය බේසමකට ජෝග්ගකට දැම්මා වගේ. සෝහන් කෙනාට අර ජෝග්ගකට දැම්මා වගේ. තියෙන පුතජන කෙනාට වීදුරුවට දැම්මා වගේ තියෙනවා. පුදංජන කෙනාට දැනෙන වැඩි නැද්ද? ප්‍රශ්න තදින් දැනෙනවා. ගැටලු තදින් දැනෙනවා. තේරුණා නේද? දැනෙන්නේ නැත්තේ නෑ. සෝවන් වෙලාට දැනෙනවා. දැනුණට මොකද වෙන්නේ? එයාට තදින් දැනෙන්නේ නෑ. ඒ මොකද එයාගේ පරාසය වැඩි. පරාසය වැඩි. එයාට තදින් දැනෙන්නේ. ඒකත් හරියට අර දඩ මුදල් වගේ තමයි. ඈ දැන් දුප්පත්ම මිනිස්සෙකුට 5000ක් දඩ ගහනවා. මිනිස්සෙර දැනෙනවද නැද්ද? අනේ මිනිහට හරියට දැනෙනවා ඒක. ටිකක් පොසත් කෙනෙකුට ගහනවා 5000. ඒක දැනෙන්නේ. ගොඩාක් පොසත් කෙනෙකුට 5000ක් දානවා. ඒක දැනෙන්නේම නැහැ. ඒක මොකක්වත් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි මානසිකත්වයේ පුළුල් වෙන්න පුළුල් වෙන්න මොකද වෙන්නේ? දැනෙන්නේ නැති ගතිය. ආර්ථික වයින් පෝසත් වෙන්න පෝසත් වෙන්න දඩ මුදල තේරෙන්නේ නැහැ. බදු තේරෙන්නේ නැහැ එච්චර. ඒ වගේම තමයි මානසික පෝසත් වෙන්න පෝසත් වෙන්න දඩ මුදල් බදු මුදල් එච්චර තේරෙන්නේ නැති වෙන්නේ. එහෙමනම් ඔබේ මනස තදින් දැනෙනවා නම් මොකද වෙන්නේ? එතන අදහසෙන් ටිකක් මනස තාම දුප්පත්. එහෙනම් මනස පෝසත් කරගන්නවා දැනෙන්නේ නැති මට්ටම. ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ අර රළු වෙලා ගොරෝසු වෙලා ඍජු මේ දෙවැන්ද මේ තදබල තීරණ මේ ගොරහැඬි සංකල්ප ඇති කරගෙන ගණන් ගන්න නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. ස්වභාවිකත්වයේ තුලම දැනීමක් හටගන්නේ නැහැ කියන එක. නැත්තම් ඉතින් රළු ගොරෝසු මිනිස්සුන්ටත් දැනෙන්නේ නැහැ නේ. ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ නේ. ඒ දැනෙන්නේ නැතුව නෙමෙයි, දැනෙන දේවල් ගණන් ගන්න නැතුව ඉන්නවා. මේක එහෙම නෙමෙයි, දැනෙන්නේ නැතුව ස්වභාවයක්. සම්පූර්ණයෙන්ම යාගේ ධහම තියෙන්නේ ආත්මීය ධහම. මානව ධහමක් තුලයි ජීවිතේ පවතින්නේ. තමන්ට යහපත පිණිස, අනුන්ට යහපත පිණිස. තමන්ට හිරිහැරයක් නැති පිණිස, අනුන්ට හිරිහැරයක් නැති පිණිස කටයුතු කරනවා. හැබැයි ඉතින් එයා දන්නවා මොහොතින් මොහත අලුත් වෙවි, මොහොතින් මොහත පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට අනුගත වෙමින් කටයුතු කරන්න දන්නවා. එයාට ඇත්ත කියලා වචන જાතේකුත් නැහැ, බුරු කියලා වචන જાතේකුත් නැහැ. එන්නේ මොන විදියටද බෝලේ බැට් එක ඒ විදියට හැඩ කරලා ගහන එකයි තියෙන්නේ. හය පාරක් හතර පාරක් යන. එහෙම නැතුව මේකට ගහන්න මේ විදියයි කියලා ඉඳලා ගහන්න පුළුවන් කම නැහැ. සමාජය තුල ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැතුව බුරු කියන්නේ නැහැ කියලා එහෙම ඉන්න එපා. මම ඇත්තම කියනවා කියලා එහෙම ඉන්න එපා. ඒතර ප්‍රශ්න හැදෙනවා. බුරු කියන්නම කිව්වොත් ඒත් ප්‍රශ්න හැදෙනවා. ඇත්ත කියන්නේ කිව්වොත් ඒත් ප්‍රශ්න හැදෙනවා. අවශ්‍ය කරන්නේ අපිත් නිවිලා අනුරුත් නිවිලා කාගේ සහනශීලී ජීවිතය ඇති කරගන්න උවමනා කරන්න. අනිත් එක ඉතින් බුරු කියන අවශ්‍යතාවයකුත් නැහැ. වරදක් නැත්තම් නේ. වරදක් නැත්තම් බුරු කියන අවශ්‍යතාවයකුත් වරදක් නැත්නම් ඇත්ත කියන අවශ්‍යතාවයකුත් නෑ. එහෙම ගැටලු නෑ. ඒක තමයි ස්වභාවය. දැන් තේරෙනව නේද? සම්මුති ලෝකය කියන්නේ ලෝක සම්මුති සම්මත කාරණය. පරමාර්ථ ලෝකය කියලා කියන්නේ තත්ථාකාරයේ පවතින පරමාර්ථ తත්වය. ඒ අතර කිසිදු දෘෂ්ටියක් නැහැ. කරන්න දෙයක් නැහැ, කරවන්න දෙයක් නැහැ. තිබෙන්නේ පැහැදිලි දැක්මක්. ඒ දකින්නතන තමන්ගේ දෘෂ්ටි, සංකල්ප, වචන සංසිදී ගිහිල්ලා ලෝකෝත්තර දර්ශනයකින් ලෝවාන් දකින්න පුළුවන්. ලෝකෝත්තර ඥානයක් තියෙන පිණුතුනේ, ලෝකෝත්තර සිතක් තියෙන. ලෝකෝත්තර සිත, ලෝකෝත්තර ඥානය, ලෝකෝත්තර දර්ශනය, ඊළඟට ලෝකෝත්තර ඇස, ලෝකෝත්තර ඇස කන නාසය දිව ශරීරයේ මන ලෝකෝත්තර බවට පත් වෙනවා. කිරීම නොකිරීම මේක නෑ බුදුතුනේ. කරන්නේ හැම විටම මම. එනිසා කර්මයට කියන එකට බුදුහාමුදුරු ඉඩ දුන්නේ නෑ. බුදුහාමුදුරු දේශනා කරා කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාව ඉක්මවන්න. ඉංග්‍රීසියෙන් කිව්වා doingless කියලා කිව්වා. ක්‍රියාව නෑ. ක්‍රියාව ඉක්මවන්න. ක්‍රියාවෙන් තොරවන්න. ඒ කියන්නේ නිකන් ඉන්න ඕන නෑ. නිකන් ඉන්න කියලා කතාවක් නෑ. නිකන් ඉන්නේ මොකටද? සිතුවිලි දිහා බලන් ඉන්නවා, ගණන් ගන්න නැතුව නෑ. ඒක කිසි කතාවක් නෑ. එහෙනම් ඔය පාඩුවේ ඉන්නවා නෑ. පාඩුවේ ඉන්නේ මොකටද? එහෙනම් අපි කොහොමද ඉන්න ඕන? කොහොමවත් ඉන්න එපා. එහෙම ඉන්න බෑනේ අපිට. ඔව්, ඔබ වෙනකතුරු, ඔබට මම ඉන්නතුරු, මම තිබෙනතුරු ඔබට එහෙම පාඩුවේ ඉන්නට පුළුවන් කමක් නෑ. ඒ නිසා ඔබේ මමත්වයේ තියෙන දෝෂය මගහැරව ගන්න, දුරු කරගන්න. මමත්වයට අනුරූපීව ලෝකෝත්තරේ භාවයේ හැසිරෙන්න පුළුවන් කමක් නෑ. ඔබේ මමත්වයේ තොර කරගත්තාම ඔබට මේ විදියට ඉන්න පුළුවන් කමක් තිබෙනවා. මමත්වයේ දුරු කරගත්තාම ලෝකෝත්තර හැසිරීමක් පවත්වන්න පුළුවන්. මමත්වයේ තිබෙන තුරු මමත්වයට අනුගතවයි හැසිරෙන්නේ. ඊළඟට මේ ඇත්ත ඉල්ලන භාවනාව මොකද්ද? මමත්වයට සරිලන භාවනාවක් දෙන්න, මමත්වය වැඩෙන භාවනාවක් දෙන්න, මමත්වය එකඟ කරන භාවනාවක් දෙන්න. දෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රතිඵල එතරම් නැත. ප්‍රතිඵලය තරම් නැත. ප්‍රතිඵල තියෙනවා තමන්ගේ මනසේ අත ගහ ගැනීමක් පමණ, සංගවා ගැනීමක් පමණක ප්‍රතිඵලයක් තියෙනවා. එන්නේ ප්‍රතිඵලයක්. මොනම විදියකවත් හැඩයකින්, කෝණයකින්, දෘෂ්ටියකින් බලන්න යන්න එපා වුණතුනේ. මේ මතු කර ගැනීම ඉතාම අසීරු කාරණයක්. අමාවක දවසක අස්ලොම් 10ක් 16කට පළල ඈතින් තියලා විදුලි එළියෙන් ත්‍ක්ෂ දුනුවායක විසින් අර අස්ලොම් 10ක් දෙකට දෙපළ වන්නට විදිනවා වගේ දෙයක් වහනනේ. මේ නිර්වාණ ධර්මය ඉලංක කර ගැනීම. එහෙමනම් ඔබ තුල සංයමය මොනතරම්, ඔබ තුල සිහිය මොනතරම් දියුණු කරගන්න ඕනද කියන එක පෙන්නව නේද? තවත් වතාවක කියලා දෙනවා මහණනි, වදකෙක් තෙල් ඡාච්චියක් රත් වෙච්ච තෙල් ඡාච්චියක් අතට දීම පිටිපැත්තෙන් තහුලක් අරගෙන තෙල් බින්දුවක් බිම හැදුවොත් තමන්ගේ ඇඟ පසාරු වෙන්න විදනවයි කියලා මහ නගර මැද්දේ කරත්ත යද්දි බර භාගේ යද්දි ඈ විවිධ වෙළඳ සැල් නැටුම් ගැයුම් වැයුම් වාදී ඇසෙද්දි ඒවා පිළිබඳව අවධානයක් ඇති කරගන්න නැතුව පරිස්සමෙන් ඒ තෙල් බඳුන අරන් යනවා කියලා. ආන්න ඒ වගේ ඊටත් වැඩි ප්‍රබල සිහියක් ධර්මයේ කෙරෙහි යොමු වෙන්න ඕන. තමන්ට දිගටම යොමු කරන්න බැරි නම් එක කාලයක් යොමු කරගන්න, බණ අහන වෙලාව වෙන් කරගෙන මේ පැය තුලම වෙන මොකක්වත් හිතන්නේ නැහැ, මම හිතන්නේ ධර්මය ගැන විතරයි. තමන්ට දැනෙනව නම් මේ දුක ඉක්මවලම අවසන් කරන්න ඕන කියලා, ඉක්මවීම සඳහාම මේ ධර්මයේ තිබෙන අපූර්ව අර්ථය හඳුනා ගන්න, ධර්මයට අනුගත වෙන්න, ධර්මයට අනුගත වෙන්න. දැන් ඔබ ඉන්නේ මමත්වයට අනුගතවනේ නේද? එයා ධර්මයට අනුගත වෙන්න ඕන. ධර්මයේ තිබෙන්නේ මොනවද? ධර්මය අකාලිකයි. හට ගැනීමක් නැහැ, පැවැත්මක් නැහැ, අවසානයක් නැහැ. ඒක නිසායි අකාලිකයි කියන්නේ. ඒ කියන්නේ timeless. කාලෙහි සම්බන්ධතාවයක් නැත. කාලය ඉක්මවෝ. කාලය හැම විටම ආරම්භයක් තියෙනවා, කාලෙහි පැවැත්මක් තියෙනවා, කාලය අවසානයක් තියෙනවා. එහෙමනම් ධර්මයේ පිවිසියාම, ධර්මයේ පිහිටියාම යාට දැනෙන්නේ මොකද්ද? අකාලිකයි. පැහැදන්නෙත් නැහැ, දවල් දන්නෙත් නැහැ. තේරුණානේ? දැන් අපිට පොළවේ ඉඳි පින්නතුනේ රැයට රැ විතරක් පේනවා, දවල්ට දවල් විතරක් පේනවා. පින්නතුන මේකේ අර දාලක් පෙන්වන්නේ නැති අර උඩ සැටලයිට් එකේ ඉඳගෙන ගත්ත පෘථුවි දර්ශන දෙනවා. එතන ඉඳන් බැලුවහම පින්නතුනේ එක්කෙනාට රැයි දවල් දෙකම පේනවා. එක පැත්තකට රැ වෙලා තියෙන විදියයි, පෘථුවි තවත් පැත්තකට ආලෝකය වැටලා තියෙන විදියයි දෙකම පේනවා. නැත්නම් අපිට දෙන්නේ නැහැ නේ පොළොවේ ඉඳන් බැලුවටනේ. පොළොවේ ඉඳන් බැලුවට පේන්නේ රෑට රෑ විදිහේ පේනවා, දවල්ට දවල් විදිහේ පේනවා. අර උඩට ගියාම රෑ දවල් දෙකම එක්කෙනාට පේනවා. එක බෝල එක පැත්ත අඳුර වේ. ලොකු බෝලේ අනිත් පැත්ත ආලෝකමත් කියලා පේන්න පටන් ගන්නවා. ඉන්න තැන වෙනස් වුණාට පස්සේ පේන විදිහේ තියෙන වෙනස. ඒ නිසා ඔබට තේරුම් යන්න ඕන, ඔබ අල්ලගෙන සිටින්නේ සත්‍යයයි කියලා සත්‍යය, ඔබ අල්ලගෙන සිටින්නේ විද්‍යාවයි කියලා විද්‍යාව, ඔබ හඹා යන්නේ ජලයයි කියලා මිරිඟුව පස්සේ, ඔබ මමයි කියලා හිතාගෙන ඉන්නේ මගේ කියා ඔබ මල් රේණුවක්වත් ඉදිකඩු තුඩක්වත් තරම් දෙයක්වත් නැති දෙයක්. මගේ කියන දේ ගැන කවර කතාද? මම කියා කෙනෙක් ස්වල්ප හෝ කෙනෙක් මෙතන නිර්මාණය කරගන්න බැරි තැන මගේ කියන දේ පිළිබඳව කවර කතාද? අතහරින්න දේපල වස්තුව ඉඩකඩම් නොව අතහරින්න මමත්වය. වෙස්සන්තර රජ්ජුරුව අතහැරියේ මමත්වය. වෙසයි අතහැරියේ, තමන් ගත්ත වෙස් තමයි අතහැරියේ. එහෙම නැතුව බාහිරෙන් දෙයක් නෙමෙයි. දැන් බුදුහාමුදුරුව කැලේ පරිශ්‍රණයට ගියාට පස්සේ, ඊට පස්සේ බුදුහාමුදුරුව එහෙම අතහැරින් නෙමෙයි, ලබාගත් දේවල් තියෙන ගොඩාක්. ඇයි ඔය ආරාම හැම එකක්ම ලබා ගත්ත? කෝටි ගණන් වේදන් කරපු හදපු ආරාම ටික බාරගත්තද නැද්ද? බාරගත්ත. සාසනය වෙනුවෙන් බාරගත්තා. හැබැයි ඒ ඔක්කොම අතහැරීම තුල තමයි ස්වභාවිකව ඒ බාර ගැනීම තියෙන්නේ. ඉනේ ආය ධර්මයේ අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා මේක භෞතික දෙයක් අතහැරීම නෙමෙයි. එහෙම අතහරින්න ගියොත් මේ ගන්න වෙනවනේ. එහෙම අතහරින්නේ මනස අතහරින්න, මම අතහරින්න, මමත්වය අතහරින්න. ඒ මමත්වයේ සමග බැඳිලා තියෙන යමක් තියනවද? ඒ අතහරින්න. විදර්ශනාවෙන් අස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. විමසා බලලා කරුණු කාරණා තේරුම් කරලා දීලා මනසෙන් අතහරින්න. වීරියෙන් අත්හරින්න පුළුවන් දේවල් තියෙනවා. වීරියෙන් මේ දේවල් අත්හරින්න. සේවනයෙන් අත්හරින්න පුළුවන් දේවල් තියෙනවා. ඒක සේවනයෙන් අත්හරින්න. දැන් අපි ධර්මයෙන් මෙනෙහි කරගෙන යද්දී වතුරු පිපාසයක් ඇති වෙනවා. වතුරු පිපාසය අපිට බාධා කරන විදර්ශනා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද කරන්න තියෙන්නේ? වතුර ටිකක් බොන්න. ඒකයි සේවනයෙන් අත්හරිනවා කියන්නේ. ඒක පරිහරණය කළා. බඩිගින්න මට කරදර කරන විමර්ශනය කරන්න දෙන්නේ. ගොඩාක් මත් වෙන නෙමෙයි අර බඩිගින්නින් අර කරදර කරන එක වළක්ව ගන්න ආහාර ගන්න. එච්චර යම් කිසි කාරණයක් තිබ්බ, යුතුයකමක් තිබ්බ, ඉෂ්ට කරන්න බැරි වුණා. ඒක වද දෙනවා. ඒ යුතුයකම ඉෂ්ට කරන්න ඕන. එහෙම නැත්නම් වරදක් වුණා සමාව ගන්න ඕන කියලා හිතුණා. ඒ වෙනුවෙන් අපි යම් කිසි වන්දියක් ගෙවන්න ඕන කියලා හිතන මොනක් හරි එකද? ඒකට වන්දියක් ගෙවන්න හරි සමාව ගන්න හරි ඕනේ. නැත්තම් ඒක අත්හරින්න බැරි කර්ම බලවේගයක් බවට පත් වෙනවා. ඒ සාසන ධර්මයේ තියෙනවනේ ඈවත් දෙසා ගන්නවා කියලා එකක් එහෙම කරනවා. වැරදි ආරෝ මේ ඔක්කොම ටික එකිනෙකාට කියලා ඉතින් අවසන් කරනවා. ඊට පස්සේ ආයෙත් මුකුත් නැහැ. ඒ වගේ හිත පිරිසිදු කරගන්නවා. ඒ සාමාන්‍ය පුතජන කෙනාට නැත්තම් අනිත් උන්වහන්සේලාට ඒවත් ඇති වෙන ස්වභාවයක් නැහැ. මනසට එහෙම දෙයක් කවදින්නේ නැහැ. කවදින්නෙත් නැහැ, වෙන්නෙත් නැහැ. තමන්ගේ දර්ශනය නිවැරදි කරගත්ත තැන තමන්ට මුළු මහත් ලෝකයේම ධර්මයේ ගලාගෙන එනවා. ඒ වගේම ධර්මයේ තුල තමන් පවතිනවා, ස්ථානය තියෙනවා. ලෝකීය විදියටත් එයාට බලන්න පුළුවන්, ලෝකෝත්තර විදියට බලන්නත් පුළුවන්. ලෝකෝත්තර විදියට බැලුවොත් පේන විදිය මෙහිමයි, ලෞකික විදියට බැලුවොත් බලන විදිය මෙහිමයි. මම ලෝකෝත්තර දර්ශනානුකූලව ස්වરૂපයකින්ම බලනවා කියලා දර්ශන වේදේ එතන ඉඳලා පහළ වෙනවා. හැබැයි මේ පහළ වෙන්නට සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡාව නැති කරන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන නැති වෙන්න ඕන. හැබැයි සක්කාය දිට්ඨිය නැති වෙනකොට අනිත් දෙක නැති වෙනවා. මමය තමයි ප්‍රශ්නේ. ඔබේ මිත්‍ර වේසයෙන් ඔබ ළඟ සිටින සතුරා ඔබේ මමත්වය. ඔය යකා එලව ගන්න පුළුවන් නම් සාහනශීලී ඇති වෙනවා. ආයියක් වෙවිසින්නෙත් නැහැ. අල්ල ගන්න ලේසි. හැබැයි අල්ල ගන්න ඔය ඇතුලේ ඉන්න යකෙක් වගේ හරියට අල්ල ගන්න ඉන්නවනම් දුවන පයින්න තැනක එයා ටිකක් බරට ගෙඩියක් වගේ සමහර වෙලාවට අහු වෙනවා, ගුලියක් වගේ. ඒ කියන්නේ හැමෝටම මේක ඇතුලේ මොකෙක් හරි යකෙක් වගේ එකෙක් හිටියා, ඌ ගියා මෙතනින් කියලා කියන්නේ. අපි මේ කදිකාචාර මහත්තයාට එහෙම තමයි කියන්නේ. මේක ඇතුලේ හැමෝටම මොකෙක් හරි එකෙක්ටන් හිටියා. අන්න හරේ. එයාව මෙතනින් බොස් කාලේ එළියට ගියා ගියාමයි එදා ඉඳලා මං හරි නිදහස් මිනිස්සෙක්. කොච්චරද කියනවා නම් හරියට ඩිවෝස් වුණා වගේ කියනවා. දැන් තනි මිනිස්සෙක් වගේ. ලෝකති ගන්ධර්ම මැදෙම කිව්වේ නෑ. ඔව් සමහර අයට හිතෙනවා වෙන්න පුළුවන් නේද? ආලට මහත්ය කරදර නම් එහෙම නැත්නම් ඕන කරදර නම් හිතනවා නේද ඩිවෝස් වුණා කැද්ද කියලා. හිතල ඉවරලා ඒ වගේ කියලා කියන්න පුළුවන්. තුවාලයක් තිබිලා සනීප වුණා වගේ. ඔළුවේ බරක් තිබිලා මිමින් තිබ්බා වගේ. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වගේ. අසා තිබූ දෙයක් විවර කර පෙන්නුවා වගේ සැක විචිකිච්ඡා ඔක්කොම දුර වෙලා ගිහිල්ලා මේකනේ නම් ලෝකය. මම මෙච්චර කාලයක් මේ මවාගත්ත ලෝකෙනේ දැක්කෙන් දැන්නේ තත්තාකාරය දකින තත්තාකාරය පුදුමාකාර ලස්සනයි. තත්තාකාරය ලස්සනයි. හරිම ලස්සනයි. එයාට එතන ඉඳලා දෙන්නේ hina වෙවි ඉන්න විතරයි. මේ සතුට හොයාගෙන යන අය තමයි පින්නතුනි මේ නිවන හොයාගත්තේ. දුක හොයාගෙන ගිහිල්ලා නෙමෙයි නිවන හොයාගත්තේ, සතුට හොයාගෙන ගිහිල්ලා. ඒ නිසා සතුට හොයාග සතුට විඳින්න පුළුවන් පුජ්‍යලේක් තමයි වින්දනාත්මක මිනිස්සෙක්ම තමයි දෘෂ්ටිධාරී නොවි මදහත් සිතින් සොයන කෙනෙක් නම් අවසාන සතුට මානසික සුවතාවය ලැබෙන මේ මහා විශිෂ්ට සන්තෝෂයේ සතුට ලබන්නේ ඒ නිවනින්. ඒ තමයි වේදනා විඳවල විඳවල ඒ වේදනාවන් වලින් හිම්බත් වුණු ඒ මනුස්සයා වේදනාවන් ඉක්මවා දකින දහමත් දකිනවා. වේදනාවන් ඉක්මවා දකින දහමත් දකිනවා. වේදනාවන් වලින් තොර දහමක් තියෙනවයි කියලා ඔබ විශ්වාස කරන්නේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. කාලයෙන් තොර දහමක් තියෙනවයි කියලා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. විශ්වාස කරන්න කාලයෙන් තොර දහමක් තියෙනවයි කියලා. පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් වලට වැඩි දෙයක් ලෝකේ තියෙනවයි කියලා ඔබ විශ්වාස කරන්න. ඒ දහම ඔබ උස්සන්න. ඔබේ නුවණට ඔබේ මනසට වැටහෙනවට වැඩි දෙයක් මේ ලෝකේ තියෙනවයි කියලා තේරුම් ගන්න, විශ්වාස කරන්න, අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබ වේදනාව පස්සේ නෙමෙයි ගමන් කරන්න ඕන, අවේදනාව පස්සේ. ඔබ රූපේ පස්සේ නෙමෙයි රූප නිරෝධය පස්සේ ගමන් කරන්න. ශබ්දේ පස්සේ නෙමෙයි ශබ්ද නිරෝධය පස්සේ ගමන් කරන්න. ගන්ධේ පස්සේ නෙමෙයි ගන්ධ නිරෝධය පස්සේ යන්න. රස පස්සේ නෙමෙයි රස නිරෝධය පස්සේ සොයන්න. ස්පර්ශ පස්සේ නෙමේ ස්පර්ශයන්ගේ නිරෝධය සොයන්න. කාලය පස්සේ නෙමේ අකාලික ධර්මයේ පස්සේ සොයාගෙන යන්න. දෘෂ්ටි පස්සේ නෙමේ දෘෂ්ටි වලින් තොර වූ ස්වභාවයෙන් සොයන්න. සංකල්ප පස්සේ නෙමේ ඔබ යන්න ඕන සංකල්ප වලින් තොර වූ ධම සොයාගෙන. වචන පස්සේ නෙමේ වචන ඉක්ම වූ ධමක් ලෝකේ තියෙනවයි කියලා තේරුම් අරගන්න. කොයිට වඩා ලිහිල් කරන්න බෑ. මාත් මේ දහම ලිහිල් කරලා එහෙ මේ කියන අය ඉන්නවා. කියන අයගේ දේවල් බලනවා. බැලුවට පින්නතුනේ ඒවා ජීවිත කාලයෙම කීමන් බවට පමණක් පරිවර්තනය වෙලා අවබෝධයටපත් නොවෙනවනම් ඒක මහා ප්‍රශ්නයක්. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා. අපි පින්නතුන් ධර්මයේ අහනෝ අවබෝධ කරගන්නවා. හොඳට මතක තියාගන්න, කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපatti, අත් නොහැර එක දිගට සතියක් පිළිපදින සමහර විටක සතියකින් අවබෝධ වෙයි. නැත්තම් සති හතක්, නැත්තම් මාස 6-7, අඩුම තරමේ අවුරුදු 6-7කින් හරි ඔබට අවබෝධ කරගන්න ඒකාන්තයෙන්ම හැකියාව ලැබෙයි. කොච්චර මෝඩ වුණත් නේද? ඒ නිසා මේ ධර්මයේ අවසානයේ වෙනුවෙන්ම ඔබ අවබෝධ කරගන්න මහන්සි වෙන. මොකද අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතු පරෝසය. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.